2014 වසරේ පළවෙනි මාසේ 7 වෙනිදා භාවනා වැඩසටහන. තුන්ලොවක් සනසාලු භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් ආර්ය ධර්මය මේ තාක්කල් අවබෝධයෙන්ම රැකිය යුතු දහමක්. අනවබෝධයේ පොතක තිබිලා අවබෝධ කරගන්න බැරි අවබෝධයෙන්ම රැකිය යුතු දහමක්. ඒ ආරක්ෂා කළ ආර්ය පරම්පරාවටද මාගේ නමස්කාරය වේවා. ඒ අනුසාරයෙන් ඒ අනුව අනුභෝධය කරගන්න ඒ සම්බුද්ධ දර්ශනය, ලෝකෝත්තර දර්ශනය මේ සියලු දෙනාම සැදී පැහැදී සිටින්නේ. ලෝකය දුකයි, ඒ නිසා තමයි ලෝක නිරෝධයක් අවශ්‍ය කළේ. සිද්ධාර්ථ කුමාරයාණන්ට තේරුණා මේ ලෝකේ මේ මානසිකත්වයේ හරි වේදනාවක් දුකක්. රජ සම්පත් තිබුණත් දුකක්. ඒ වගේම මේ ඉන්න පින්නතුනොත් බොහෝ නිලතලවල උසස් වීම දරලා මේ රටේ ප්‍රබුද්ධ පිරිසක්. ඒ පිරිසට තේරෙනවා කොච්චර අපි ලැබුවත්, කොච්චර තාරාන්තර තිබුණත් ඒකේ තියෙනවා යම් දුකක්, වේදනාවක් තියෙනවා. ඒක ජනාධිපතිවරයෙකුටත් තියෙනවා, ලෝකාධිපත්‍ය රජ කෙනෙකුටත් තියෙනවා, මහරජිනටත් තියෙනවා, කාටත් තියෙනවා ඒ දුක. ඒ දුකින් නිදහස් වීම සඳහා මිනිසුන් නොයෙකුත් භාවනා ක්‍රම විධාන බැලුවා අත්හදා. ඒ අත්හදා බැලීම් තුළ මනස ඒකාග්‍ර කරගන්න උත්සාහයෙන් හැකියාව ලැබුණා. ඒ තමයි ඔය කසීන භාවනා, ආනාපානසති භාවනා, මේ සමහර අසුභ භාවනා ආදී කොට ඇති මානසිකාරයන් වඩලා තවත් මානසිකාරයන් යටපත් කරනවා. ඒකට කියනවා සමත භාවනාව. සමත භාවනාව කියලා කියන්නේ හිත සංසුන් කර ගැනීම සඳහා යම් සම්මතයක් ඇති කරගෙන ඒ සම්මතය තුළම දිගින් දිගට ඇලීම. ඒක තමයි සමත භාවනාවක ස්වરૂපය. බුදුරජාණන් වහන්සේගේ භාවනා ක්‍රමය තුල තියෙන්නේ විදර්ශනා භාවනා ක්‍රමය. විදර්ශනා භාවනා ක්‍රමය කියලා කියන්නේ විමසා බැලීමේ ක්‍රමවේදය. කුමක් විමසා බැලීමද? පංච උපාදානස්කන්ධය. මනස, අතීතය, අනාගත, වර්තමාන කියන මේ කාලත්‍රය, සුඛ දුක්ඛ උපේක්ෂා ආදී මේ තියෙන මානසික ගුණාංග පිළිබඳව සලකා බලනවා, විමසා බලනවා. ඒ සමස්තය ලෝකයක්. අපි ජීවිතේ ජීවත් කරවන සමය තුලදී භාවිතා කරන මනස තමයි ලෝකය කියන්නේ. ඔබ කෙටියෙන් හඳුනගන්න එක. ඔබ ලෞකික කෙනෙක්, එහෙම නැත්නම් ලෞකික කෙනෙක් කියන්නේ ඒකයි. අපි ලෞකික මිනිස්සු කියලා කියන්නේ ඒකයි. ලෝකයේ ජීවත් වෙන්නේ. එතකොට ලෞකික කෙනෙකුට තියෙන දැනුම මොනවද? හරීම පටුයි. කවුරු හරි ඔළුවට දැම්මොත් දෙයක්, අන්න ඒක තමයි ඔළුවේ තියෙන්නේ. තාම දුප්පත්ේ දර්ශනය. සත්වඝාතනයේ පිනක් කියලා ඔළුවට දැම්මොත් මිනිස්සු ඒ සත්වඝාතනයේ පිනක් හැටියට කරනවා. මේ සතා කන්නපා කිව්වොත් ඒ සතා කන්නේ. අනිත් ඔක්කොම සත්තු කන්න කිව්වොත් ඔක්කොම කන කැරපොත්ත පවා කනවා. තියන්නේ. ඒ නිසා ඊටාම සරල, පටු, ලාමක වූ බුද්ධියක් තියෙන්නේ පුතජන මිනිසයාට. එයාට කියනවා ඉන්ද්‍රිය ඥානයකින් යුක්ත මිනිසෙක් කියලා. ඉන්ද්‍රිය ඥානයක් කියලා කියන්නේ ඇසට හසු වෙන ප්‍රමාණයෙන් කනට ඇහෙන නාහයට දැනෙන දිවට දැනෙන ශරීරයට දැනෙන ප්‍රමාණයෙන් සංකල්පනය කරනවා ප්‍රමාණයෙන් දෘෂ්ටිගත වෙනවා ප්‍රමාණයෙන් උපාදාන කරන ස්වභාවය ඒ ලෝකීය తত্ত্বය සමස්තයක් හැටියටම දුකක් ඒ දුකක් කියලා කියන්නේ හැම මානසිකත්වයක්ම පූර්ණත්වයකට පත්වන්නේ නැහැ සෑහීමකට පත්වන්නේ නැහැ එනිසා සරුවාකාරයෙන්ම හැම මොහොතකම පෙරලිකාර ස්වභාවයක් ගන්නා නිසාම ඒ දුකක් බවට හැම මොහොතකම පත්වෙන කිසියම් තත්වයක් කිසියම් ස්වභාවයක් අපිට කියන්න පුළුවන් කමක් නැහැ මෙන්න මේ මානසික ස්වභාවයේ සැපදායි කියලා සියලුම මානසික ස්වභාවයන් වේදනාත්මක ගුණයක් දනවනවා සුඛ වේදනාවත් මිනිස්සයා දවනවා පුච්චනවා දුක්ඛ වේදනාවත් මිනිස්සු දවනවා පුච්චනවා ඒක තමයි ස්වභාවය එහෙම ජීවිතේ විඳපු කෙනෙකුට ප්‍රඥාවෙන් අවබෝධ කරගත්ත කෙනෙකුට භෞතික ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙකුට හිතෙනවා මේ ලෝකයෙන් නිදහස් වෙන්න ඕන මේ මනස කියන්නේ දුකක් රූපයත් දුකක් වේදනාවත් දුකක් සංඥාවත් දුකක් සංඛාරයත් දුකක් විඥානයත් දුකක් මා තුළ ඇති වෙන මේ මානේ මමත්වයත් දුකක් හීනමානයත් දුකක් අදිමානයත් දුකක් මේ සමාජය තුළ මේ රංගණය ඇති කරන රඟ දක්වන සමස්ත චරිතයම දුකක් හැටියට තේරුම් කර ගන්නවා. ඒක ඒ විදියටම තේරුමක් ඇති වෙන්න ඕන. ඒකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එහෙම නැත්නම් යම් යම් අපේක්ෂාවල් තිබුණොත් ඒ අපේක්ෂාවන් පිළිබඳව විදර්ශනාඥානයෙන් එක්ක පැහැදිලි කරලා දෙන්න ඕන කෙනෙක්. එහෙම නැත්නම් තමන් ඒ අපේක්ෂා තුලටම ගිහිල්ලා තේරුම් ගන්න ඕනේ ඒ අපේක්ෂාවන් තුල තියෙන తత్వය මොකද්ද කියලා. ඊට පස්සේ තමයි යාගේ තුල තියෙනා වූ අර වේදනාව නැති වෙන උදාහරණයක් කියන්නේ අර යම් ආහාරයක් රස විඳින්න උවමනා වුනහම ඒකට කියනවා මේ දොළ දුක කියලා. ওই දොළ දුක සනීප වෙන්නේ ඒ මොනවා හරි ඔන්න ඇඹුල් අඹ කන්නාසයිකුත් එයාට ඇඹුල් අඹ නැත්තම්ම හරියන්නේ නැ මොන කෑම කෑවත්. තන කියලා දුන්නටත් හරියන්නේ නැහැ අඹ නොකා ඉන්නව ඕකට ආසාවත් අරගන්න ඕක මොකද්ද කියලා. ඔන්න අඹ කෑල්ලක් අර ඇමුල් අඹ කෑල්ලක් කෑවට පස්සේ මොකද වෙන්නේ? අන්න හිත සංසිඳෙනවා. හිත සංසිඳෙනවා. අන්න ඒ වගේ යම් යම් කරුණුකාරණා තියෙනවා සමහර අය උත්තාන කර්ම නැගී සිටින කර්ම හැටියට යොමු කරගෙන තියෙනවා. තමන්ගේ ජීවිතෙත් එහෙමයි. එහෙම තියාගෙන ඉන්නවා පිළිකාවක් හැදිලා මේ යන්න හදන අවුරුදු 45ක විතර කාන්තාවක් සිටියා මම ඔහුට ඇයට අනුශාසනා කරන්න ගියා ගියපු වෙලාවේ මං අහුව දෙය තමයි ඔබ සිතාගෙන හිටියේ කොච්චර කාල ජීවත් වුණොත් ඇති කියලාද කියලා එතුමී කියනවා මම හිතාගෙන හිටියේ ස්වාමින්වහන්සේ දරුවෝ ටිකක් මේ ලොකු මහත් වෙලා දෙපයින් ඇවිදින මට්ටමට ආවහම ඉන්නකන් හිටියහම ඇති කියලා. එහෙම තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර දරුවෝ ලොකු මහත් වෙලා දෙපයින් ඇවිදින මට්ටමට එනකොට අරයාගේ අර මනස පැමිණිලා අන්න එතනින් තමන්ගේ ජීවිතේ ඇති කියන මට්ටමින් අහෝසි වෙන්න බලනවා. බුදුරජාණන් වහන්සේටත් අර මාය ආමන්ත්‍රණය කළා. බුදුරජාණන් වහන්සේටත් පිරිනුවම් පාන්න කිව්වා. මොකද කරේ? බුදුරජාණන් වහන්සේ මට දැම පිරිනුවම් පාන්න බෑ මාය. තමන්ගේ මේ සිත වෙන කොහෙවත් අතපය තියෙන පුජ්‍යලෙක් නෙමෙයි මාය කියන්නේ. මන් මේ ශාසන ධර්මයේ පවතිනව දැකලා තමයි පිරිනුවම් පාන්නේ නැත්තම් පිරිනුවම් පාන්නේ සමහර අය මෙතෙන්ට එන පින්නතුන් හිතාගෙන ඉන්නවා මේ මැරෙන්න දවසක් කලින් ධර්මයේ දැක්කොත් ඇති කියලා එහෙම තියන්න එපා එහෙම උත්තාන කර්මයක් තිබ්බොත් වෙන්නේ මොකද්ද ඒකම වෙනවා ඒ කියන්නේ මැරෙන්න කලින් දවසේ තමයි දකින්නේ එහෙම තියන්න එපා ඈ සමහර අය හිතාගෙන ඉන්නෝ එක එක ආකාරයට යොමු කරගන්නවා තමන්ගේ මනසේ. එහෙම නෙමෙයි. දැන් අපි යොමු කරගත්තේ තරුණ කාලේම මේක දුටුවොත් එහෙම මට වැඩි ජීවිත කාලයක් ධර්මයේ තුල ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේක අදම දකින්න ඕන. ඔබ වුණත් අදිෂ්ඨානය කරගන්න ඕන මොකද්ද? මම මේක අදම දකින්න ඕන. එතකොට මට ධර්මයේ තුල තව කාලයක් ජීවත් වෙන්න පුළුවන්. නිකවත් හිතලා තිබ්බොත් මැරෙන්න දවසක් කලින් දැක්කොත් ඇති කියලා. එහෙනම් ඉතින් මැරෙන්න කලින් දවසේ දැකේ. ඒක එහෙමම වෙනවයි කියලත් කියන්න බෑ. ඒ නිසා තමන්ගේ අර නැගී සිටින සතර සම්‍යක් ප්‍රධාන වීරිය මැරෙන්න දවසක් කලින් ඇති වෙන්න ඕනේ කියලා තියන්න තුව මේ අද අප්‍රමාදීව මේ මොහොතේ මේ සතියේ මම මේ මාස තුල අවබෝධ කරගන්නවාමයි කියන දැඩි අදිෂ්ඨානය උනන්දුව තමා තුළ ඇති කරගන්න. ඉන්ද්‍රියන් තුලින් අඳුනා ගන්න දහමක් නොවේ. ඔන්න මේ ලෝකෝත්තර ධර්මයේ තියෙන විශේෂත්වය. ඉන්ද්‍රියන් වලින් හඳුනා ගන්න දහමක් නොවේ. මොනවද ඉන්ද්‍රියන් වලින් හඳුනා ගන්න පුළුවන්? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හඳුනා ගන්න පුළුවන්. ඒ ක්‍රමවේදයට හඳුනා ගන්න බැරි දහමක්. ඊළඟට එන තර්කය තමයි එහෙම හඳුනගන්නේ නැත්නම් අපි කොහොමද යමක් හඳුනගන්නේ? මිනිස්සෙකුට හඳුනගන්න තියෙන ඉන්ද්‍රියන් මේ පහයි. මේ පහෙන් ඇර කොහොමද අපි යමක් හඳුනගන්නේ? දැන් අපි මන කියලා කතා කළාට මන කියන්නේ එක්තරා විදියක මේ ඉන්ද්‍රියන් පහේ ඇංජිම. එයා ඉන්ද්‍රියන් පහම මෙහෙවනවා විතරයි. එයාට අලුත් දෙයක් කරන්න බෑ. ඒවම පොඩ්ඩක් අනල නිර්මාණය කිරීමක් කරන්න පුළුවන්, ප්‍රභේදනය කිරීමක් කරන්න පුළුවන්. නමුත් ඉන්ද්‍රියන් පහටම දෙන දෙයක් පමණයි මනස නිෂ්පාදනය කරන්නේ. මනසට බෑ ඉන්ද්‍රියන් වලට දෙන්නේ නැතු දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන් කමක් නැහැ. ඔහු නිෂ්පාදනය කරොත් අලවි කරන්නෙම මේ ඇස කන නාස දිව ශරීරය තුලමයි. ඒ වගේම තව යමක් ගත්තොත් ගන්නෙත් මේ ඉන්ද්‍රියන් හරහාමයි ගන්නෙ. දැන් බලන්න ලෝතුරා සම්මා සම්බුදු කෙනෙකුගේ තියෙන සුවිශේෂත්වයේ විශිෂ්ටත්වය කියලා කියන්නේ උන්වහන්සේ තනිවම තේරුම් ගන්නවා දහමක්. ඒ තමයි මේ ඉන්ද්‍රියන් වලට වඩා වෙනස් පැත්තක් මං අනුගමනය කරන්න ඕන. මා ඉන්ද්‍රියන් වලට බැස ගැනීමෙන් වළකින්න ඕන. ඇහැට බැස ගැනීමෙන් වළකින්න ඕන. කනට බැස ගැනීමෙන් වළකින්න ඕන. නාසයට බැස ගැනීමෙන් වළකින්න ඕන. දිවට බැස ගැනීමෙන් වළකින්න ඕන. ශරීරයට බැස ගැනීමෙන් වළකින්න ඕන කියලා කල්පනා කළා. දැන් අපි වෙනත් භාවනා ක්‍රම තියෙනවනේ. ඒ භාවනා ක්‍රම කරන හැම මොහොතකම සිද්ධ වෙන්නේ මොකද්ද? ඉන්ද්‍රියන් වලට බැසගෙන රූප කලාප බිඳිනවා. මේවා ලේ කියනවා, මේවා ඇට කියනවා, මේවා වකුගඩු කියනවා. ඉතින් මොනවද ඒ? ආන්න. එහෙමනම් ඒ ඇහැට බැසගෙන මේ භාවනාව කරන්නේ. ඇහැ අතහැරලා නෙමෙයි, ඇහැ උපාදාන කරලා. පොඩ ඇහෙන්නේ වකුගඩු දකින්නේ, ඇහෙන්නේ ලේ දකින්නේ, ඇහෙන්නේ ඇටකටු දකින්නේ. ඇහෙන්නේ නැතුව වෙන කොහෙන්ද ඇටකටු දකින්නේ? ඈ, එතකොට ඇස තුල යම් ආකාරයක ආකල්පමය ගුණයක් වර්ධනය වෙනවා මිසක් ඇස තුල Nirodhe හටගන්නේ නැහැ එවැනි භාවනාවන් වලින්. ඒ නිසා ඒ හාමුදුරන් වහන්සේලා දැන හරි නොදැන හරි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දහමට විරුද්ධ වූ කාරණයක්. ඒ තුලින් ඇති කරන මානසික ආතති වලින් පිරෙන මිනිස්සු පිස්සංකොටු වල පිරිනවා. ඒක අපරාධයක්. අධ්‍යාත්මික විශාල පරිහානියකට පත් කිරීමකුත් ඒ හේතුවෙන් එවැනි භාවනා ප්‍රගුණ කරන අය පිළිකුලෙන් යුක්ත පිළිකුල් චේතනාවෙන් යුක්තව මිය ගියොත් උපදින්නේ මඩවලවල් වල මීහරක් වෙලා, ඌරු වෙලා, පණුව වෙලා පිළිකුල් සහගත තැන්වලම තමයි පිළිකුල් සහගත මානසිකත්වෙන්නේ තියෙන්නේ. ඒකයි හේතුව. රීරියක් දැකලත් පෙන්වේ hina වෙලා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළා. ආනන්ද මේ ඊරිය ගිය ආත්මේ මේ බමුණු කුලයක හිටපු ලස්සන රූමත් කාන්තාවක්. ඈ මේ බමුණන්ගේ මේ කියමන් වලට අහුවෙලා පිළිගුල් භාවනාව වැඩුවා. මේ දැන් ඇවිල්ලා මේ ඊරියක් වෙලා මඩ වගුරේ ඉන්නෝ. මඩ ගොඩේ අසූචි ගොඩේ පෙරලි පෙරලි ඉන්නෝ. ඇයි? හැමදේම තම නින්දා කරමින් පිළිකුල් මානසිකත්වයක් සිත තුළ මවාගත්තා. ඊළඟට ගෝවුත සමාදන් වෙච්චයි ඇවිල්ලා ඇහුවා මං කොහෙද උපදින්නේ කියලා. කිව්වා ඔයා ගෝවුතයක් හිතේ මවාගෙන ඉන්න නිසා පුරුදු කරන නිසා ඔයා හරකෙක් වෙලා උපදී. සුනක වෘත පුරුදු කළා. එතකොට ඔබ සුනකෙක් වෙලා උපදී කිව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. අචින්තිය වූ දහමක්, අකාලික වූ දහමක් යම්කිසි කෙනෙක් ප්‍රශංසා කරනවා නම්, අගය කරනවා නම්, ඒ තුල යෙදෙනවා නම් ඔහුගේ ප්‍රතිඵලය බවට පත්වන්නේ අචින්තිය වූ ධර්මයක්. අනන්ත වූ අකාලික වූ තත්ත්වයක් ඇති වෙන්නේ, විශ්වීය ධර්මයක් ඇති වෙන්නේ. ඒකයි සම්බුද්ධ වචනය. ඒ සම්බුද්ධ වචනය ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැතුව, තේරුම් ගන්නේ නැතුව අර හසු වෙලා ඒ භාවනාත්මක වැරදි ක්‍රමවේදයන් වලට මනස විශාල වශයෙන් හානි කරනවා. හානි කර ගන්න. ඒ නිසා ඒ ගැන හොඳින්ම තේරුම් කර ගන්නට ඕන, අවබෝධ කර ගන්නට ඕන. අවබෝධ කරගෙන ඉස්සල්ලාම ඒවයි තියෙන ස්වභාවය තේරුම් කර ගන්නට ඕන. මනස සංසුන් කර ගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි මනස අතහරින්න ඕන. ඒක තමයි තියෙන එකම ක්‍රමවේදය. දැන් මේකට සිංහලුන්ගේ කියන්න ගියාමත් යුද්ධයක් හට ගන්නවා. මේ රට දෙමළයිගේ කියන්න ගියාමත් යුද්ධයක් හට ගන්නවා. මේ රට මුස්ලිම් අයගේ කියන්න ගියාමත් යුද්ධයක් හට ගන්නවා. ඊළඟට නැත්තම් මේ රට අපේ හැමෝගේමයි කිව්වහමත් ඒකත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. නෑ, අපි තමයි පැරණි, අපි තමයි පැරණි, අපි මෙච්චර කල් ඉඳලා ප්‍රශ්න. හැබැයි මේ රටට සාමයේ කැඳවන්න හොඳම උත්තරේ තියෙන්නේ ධර්මයේ. මොකද්ද? මේ රට අපි කාගේවත් නෙවෙයි. ඔන්න ඔක කිව්වනะ ඔය සාමේ කැඳවන්න පුළුවන්. මේ රට අපි කාගේවත් නෙමෙයි. අපි පොඩ්ඩක් නතර වෙලා ඉඳලා යන තැන පොඩි අම්බලමක්, පොඩි හෝටලයක් මේක. අපි රැයක් ගත කරලා එතනින් බිල ගෙවලා ඉවත් වෙනවා වගේ අපි මෙතනත් බොහෝම පොඩි කාලයක් මොය ගියන් දොර පොඩ්ඩක් හදාගෙන කරගෙන ඉත්තන් ඇඳුම් පැළඳුම් ටිකක් එල්ලගෙන එහාට මෙහාට දුවලා අයසට ගිහිල්ලා මැරලා යනවා. නිසා අපි කාගේවත් නෙමෙයි. බලන්න අතහැරීමෙන් තමයි සාමය ඇති වෙන්නේ. මනසේ සාමය ඇති වෙන්නේත් එහෙමයි. අතහැරීමෙනුයි සාමය ඇති වෙන්නේ. අල්ලගෙන ඉීම නිසා නෙමෙයි. මේක මගේ ශරීරය, මේක මගේ දෘෂ්ටිය, මේක මගේ ආගම, මේක මගේ ජාතිය, මේක මගේ වර්ගය කියලා අල්ල ගැනීමෙන් නෙමෙයි සාමය ඇති වෙන්නේ, අතහැරීමෙන්. බලන්න අත්හැල තන තමයි සාමය තියෙන්නේ, සංහිඳියාව තියෙන්නේ, නිවීම තියෙන්නේ. ග්‍රහණය කරපු ඕනම තැනක එක පැත්තකට පක්ෂව ඒක ග්‍රහණය වෙනවා, එහෙම නැත්නම් විපක්ෂව ග්‍රහණය වෙනවා. ඒ ග්‍රහණය වෙන ඕනම ධර්මතාවයකට විපක්ෂයක් ගොඩ නැගෙනවා. ඒ විපක්ෂයක් ගොඩ නැගෙන නිසාම එතන ඝෂ්ඨණයක් හට ගන්නවා. ඒ නිසා තමයි ග්‍රහණය කියලා කියන්නේ ප්‍රශ්න, ගැටලු, සංවේග, සන්තාප, යුද්ධ හට ගන්නා වූ තැනක්. ඒ නිසා ඔබේ මනස තුල යුද්ධ හට ගැනීම වළක්වන්නට පුළුවන් එකම ක්‍රමවේදය තමයි මේක අතහරින්න ඕන. අතහැරීමෙන් තමයි ඔබට යුද්ධ වළක්ව ගන්න පුළුවන්. ඔබ ග්‍රහණය කළොත් යමක්, ඒ ග්‍රහණය කරපු හැම දෙයකටම ප්‍රතිවිරෝධතාවයක් තියෙනවා. ඒ විරෝධතාවය තුල ප්‍රශ්න හට ගන්නවා. නිසා මනස ග්‍රහණය කිරීමෙන් මේ සාමය ඇති කරගන්න පුළුවන් මනස අතහැරීමෙන්. අතහරිනවා කියන එකේ අදහස් වැරදි විදියට සමාජගත වෙච්ච නිසා තමයි අපේ අය අර වෙස්සන්ත ජාතිකය ඔළුවේ දාගෙන ඔන්න දරුව දෙන්න ඕන දා. ඒක අධ්‍යාත්මික විග්‍රහයක්. වෙස් අතහැරීම හෙවත් වෙස්සන්තර. වෙස් සතුරු දාන්න එනවා. අපි කවුරු වෙස් අතහරින්න ඕන? තියෙන්නේ වෙස්නේ දෘෂ්ටි සංකල්ප ටික තියෙන්නේ වෙස්. හැබැයි ඉතින් මතු පිටින් හිතලා ඉවර වෙලා දරුවෝ දන් දෙනවයි කියන කාරණයක් මතු පිටට ගත්තොත් එහෙම ඒක ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. අද කාලේ හිටියනම් අපේ රජතුමාව ළමා ආරක්ෂක අංශයෙන් ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා ළමයි වැඩකාරකමට යෙදවීමේ වරදට. ඒ සාධාරණයි නේද? ඒ නිසා එහෙම පුළුවන්කමක් එහෙම කාරණයක් නෙමෙයි. එහෙම කළේ නෑ. එහෙන ඉතින් මේ භවෙදි කරන්න එපා. එහෙම දෙයක් කළේ නෑ. ඒව තමයි මේ බෞද්ධ සමාජය තුල වැරදි අවබෝධයන් හැටියට කරගත්ත දේවල්. වෙස් අතහරින්න ඕන. හැම දෙයක්ම අතහරින්න. ජූතක බමුණා හෙවත් එතන පෙන්වන්නේ මාර්යා. මාර්යා මොනවා හරි තියාගෙන ඉන්නකොට මොකද කියන්නේ? ඔය මගේ දෙය. එයා කියනවා. දැන් බලන්න ඔබ ශරීරයට ඇලුම් කර කර ඉද්දී මාර්යා නිතරම කියනවා මොකද? ඔක මගේ දෙය. අපි මෙහෙන් පාට කරනවා මෙයාව පවත් ගන්න හදනවා ඒ හැම මොහොතකම මාරේ ආමන්ත්‍රණය කරන ඔය මගේ දෙය. එතකොට වෙස්සන්තර වෙනවා. ජූතක බමුණ මේ හැමෝම ඇවිල්ලා ජූතක බමුණු ටික අරන් ගියා එක එක දේවල්. මේ අවසානයේ දරුවෝ දෙන්නත් ඉන්නකොට මොකද කියන්නේ? මාරයා කියන ඔක මගේ දෙයක්, ඔබ අල්ලන් ඉන්නේ. ඈ ඊට පස්සේ බිරිඳ අල්ලගෙන ඉන්නකොට ඔය මගේ දෙයක්. ඈ ශාරීරික රජකම, ඒකට රජකම කියන එක අදහස් කරන්නේ මමත්වය, පුජ්‍යලත්වය. එතකොට මම රජෙක්, එහෙම නැත්නම් ඔබ ගෘහපතියෙක් නේද? බිරිඳක්, මවක් කියලා දේ අල්ලගෙන ඉන්නවනේ. ඒකනේ Tamanda තියෙන රජකම. ඔඩම රජකමක් තියෙනවා. දැන් මට විහාරාධිපති කෙනෙක් කියන රජකමක් තියෙනවනේ නේද? ඔබටත් ඇති මම ගෘහමූලිකයා කියන රජකම. එහෙම නැත්නම් මම බිරිඳ කියන රජකම ඇති. මම වෛද්‍යවරයා කියන රජකම ඇති නේද? ඒ නිලය අනුව ඇති. එහෙමනම් ඒ රජකම, ඒ පුජ්‍යලත්වයත් අතහැරියා. අතහැරලා තීද්දිත් අර දේවල් පෙන්නුම් කර කර මාරය ඇල්ලුවා. ඔබටත් ඒ ජූතක බමුණ එනවා. ඈ ඒ ජූතක බමුණට අවශ්‍ය කරන හැම දෙයක්ම අපි අතහැරලා දාන්න ඕන. ඒ නිසා මාරයාගේ දේවල් මාර්යා තමන්ගේ දොරකඩට එනකන් ඉන්නේ නැතුව මාර්යා ඉන්න තැනක් හොයාගෙන ගිහිල්ලා මාර්යාගේ දේවල් මාර්යාට දෙන්න. මාර්යාගේ දොරකඩට එනකන් ඉන්නේ නැතුව මෙන්න ඔබේ සියල්ලම ඔබ තියාගන්න. ඒක තමයි අතහැරීම කියන්නේ. කොහෙන්ද? මනසින්, ඥානයෙන්, ගුණයෙන් අතහරිනවා. එසේ අතහැරියාට පස්සේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද අපි ඒක හිත හිතා ඉන්න ඕන ද අතහැරීම? නෑ, එහෙම එකක් අවශ්‍ය නෑ. ගහණය කරගෙන ඉන්න දේවල් පොඩ්ඩක් බුරුල් කරන්න විතරයි තියෙන්නේ. දැන් මෙහෙම දැන් බලන්න මේ දැන් මේ ලේන්සුව මෙහෙම අතේ තියාගෙන මේක සුදු පාටයි වැඩක් නෑ, මේක වර්ණ සංඥාවක්, මේක මෙහෙ රටේ නිෂ්පාදනයක් කියා ඉන්න ඕනේ නෑ. මම මේක මේ ග්‍රහණය කරගෙන ඉන්න එක ටිකක් බුරු කළාම මොකද වෙන්නේ? ඉබේම ඇතිනවා. එතකොට මේක අතහරින්න කියන දෙයක් කරන්න ඕනේ ඇත්ත වශයෙන්ම බුරු කරන්න. එහෙනම් ඔබ අතහරින්න එපා. බුරු කරන්න. නිදහස් කරන්න. අතහැරීම කියන එක ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ විතරයි. දැන් ඔබ අතහැරීම කියන එක ක්‍රියාවලියක් හැටියට කරන්න ගියොත් ඇත්ත වශයෙන්ම ඔබ මේකම අල්ලගෙන ඉඳගෙන මේක ගැන කියෝ කියෝ ඉන්නවා විතරයි. ඒක කිසි තේරුමක් නැහැ. දැන් ශරීරය අල්ලගෙනම ශරීරය ගැන කියෝ කියෝ ඉන්නවා. මේක දෙතිස් කුණපයක් තියෙනවා, මේක දඟ ගහනවා, මේක බලුවමනයක් වගේ කිකේ නොයෙකුත් විදියට පිළිකුල් කරනවා. අල්ලගෙනමයි ඉතින් තමන් අල්ලගෙනම ඉන්න දේවල් පිළිකුල් කර කර ඉන්නවට වැඩිය හොඳයි ඒවා බුරුල් කරන්න. බොහෝ අයට තේරෙන කාරණාවක් හැටියට බොහෝ අපේ පින්නතුන් මතක් කළා. මම කියනවා, පැහැදිලි කරනවා, දියවි යන්නට ඉඩ හරින්න, තමන් දිය වෙන්නට ඉඩ හරින්න. දැන් බලන්න ස්වභාවිකත්වයක්නේ. අපි අයිස් කැටයක් ගත්තාම සීතකරණේ අරගෙන ඒක පීරිසි කෝප්පයකට තියලා, එහෙම නැත්නම් මේ පොඩි කැටියකින් පිඟානකින් තියලා එළියෙන් තියලා බලන්න මොකද්ද අර ගණී භවනයේ කිරීම කියන එක නතර කරපු ගමම්ම සිද්ධ වෙන්නේ මොකද්ද? නිය වෙන්න පටන් ගන්නවා. එහෙමනම් මෙතන අපි මේ ඝනත්වය ඇති කිරීම වලක්වීමම ප්‍රමාණවත් ගැලවීම ඇති කරන්න. ඝනත්වය මෙහෙම තදින් ග්‍රහණය කිරීම වලකීමම ප්‍රමාණවත් අතහැරීමට. ඒ තදින් ග්‍රහණය කිරීමෙන් වලකීමම අතහැරීම බවට පත් වෙනවා. ඒ දිය වී යනවා. දිය වී ගියාට පස්සේ කැටයක් පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ තියෙන්නේ ද්‍රව ජල ස්වභාවයක් තියෙන්නේ. ඒ ජල ස්වභාවයත් ඒ විදිහටම තියෙන්න හරින්. ඒ ජල ස්වභාවය මොකද වෙන්නේ දවස් කීපයක් තියෙන්න හරිය. ඔබ ගෙදරදී මේක අත්හදා බලන්න. ඔය පැත්තකට අරගෙන අර අයිස් කැටයක් අරගෙන පිඟානකින් දාලා පැත්තකින් තියන්න. තියලා ඉවර වෙලා බලන්න. දවසින් දවස දවසින් දවස දවසින් දවස බලන්න. ඒ කැටයක් කියන ස්වභාවයත් ජල කියන ස්වභාවයත් කිසිත් නැතුව වාෂ්ප වෙලා යනවා. ඒ නිසා මේ මනස වාෂ්ප කරන්න. අතහරින්න නෙවෙයි. මොකද කරන්නේ? වාෂ්ප කරන්න. අතහරින්න කිව්වොත් එහෙම ඒක මමංකාරය විසින් කරන්නා වූ යම් ආකාරයක සිද්ධාන්තයක් බවට පත් වෙනවා. ඒ නිසා ආර්ය ධර්ම අවබෝධය කර ගැනීම සඳහා අතහැරීම නෙමෙයි අපි කළ යුත්තේ, වාෂ්ප කිරීම. ඒක වාෂ්ප කරනවා කියන එක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් එහෙමනම් මේ බණ ධර්ම මොකටද ස්වාමීන් වහන්සේ මුකුත් ක්‍රියාවක් කරන්න කියන්නේ නැහැ. ඔව් අපි ක්‍රියාවක් කරන්න කියන්නේ නැහැ. අපි එක දෙයක් කියනවා, ක්‍රියාවන් වලින් වළකින්න කියන එක කියනවා. ක්‍රියාවක් දෙන්නේ නැති එක ඇත්ත. හැබැයි අපි ක්‍රියාවන් වලින් වළකින්න කියන එක කියනවා. අන්න ඒකයි දේශනාව තුල කෙරෙන්නේ. තවත් ක්‍රියාවකට ඔබ යොමු කිරීමක් නම් සිදුවන්නේ නැහැ. ක්‍රියාවෙන් වළකින්න, ක්‍රියාවෙන් ඈත්වන්න. ක්‍රියාවෙන් ඈත් වුණාම කර්මයෙන් නිරෝධ වෙන්න වෙන්න අපිට සානසීලීත්වයක් ඇති වෙනවා. සනසිරදායක පසුබිමක් ඇති වෙනවා. ඒ පසුබිම තමයි පටිසෝතගාමී ප්‍රතිපදා. දැන් අපේ අය පටිසෝතගාමී ප්‍රතිපදාව හැටියට සලකන්නේ අප්‍රිය කරන වස්තුව අප්‍රිය කරනවා. ඒක පටිසෝතගාමී ප්‍රතිපදාවක් නෙමෙයි, ඒක ඍණාත්මක ප්‍රතිපදාවක්. ඇයි ඍණාත්මක ප්‍රතිපදාවක් කියලා කියන්නේ? පිළිකුල කියන එක බුදුහාමුදුරුව හොයාගන්න වුවමනා කරන සිද්ධාන්තයක් නොවේ. ඇයි? සමාජයේ කාලඟත් තියෙන සිද්ධාන්තයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ සොයාගන්නේ පුබ්බේ අනුසුසුසේසු ධම්මේසු. මේ පීට කලින් අහන්නවත් හම්බෙච්ච නැති ධර්මයක්. එතකොට කෙනෙක් ඔබව පිළිකුලට යොමු කරලා එතකොට ඔබට අරකට තියෙන ආශාව නෑ නේද? ආහාර ටිකක් අරගෙන ඉවරලා මේ බලුවමනේ හරි මෙහෙ මතක් කරලා මේක කරක කන්න කියනවා. මං හිතන්නේ අපරාධයක් කරන්න මේ හාමුදුරන් වහන්සේලා සියලු දෙනා එකතු වෙලා ශාසනය රකින්නවා කියලා මිනිස්සු මානසිකව පිරිහනවා, ආර්ථිකව පිරිහනවා, සමාජික වශයෙන්, ජාතික වශයෙන් මහා පිරිහීමක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය අසාර්ථක රටවල්. මානසිකත්වයෙන් වැඩවලින්. ඇයි? අර විනාශ කරපු බුද්ධාගමේ හේතුකාරක. ඒ අතර තියෙනවා බුරුමෙත් තියෙනවා, තායිලන්තෙත් තියෙනවා, ලංකාවෙත් තියෙනවා ශ්‍රී සද්ධර්මය. ඒක තවත් මේ සමාජගත විය යුතුයි. හැමෝගෙම චින්තනයේ විය යුතුයි. බුදුහාමුදුරුවන්ගේ දහම පිළිකුල් කිරීමක් නෙමෙයි. මේ තියෙන දේවල් ප්‍රශංසා කිරීමකුත් නෙමෙයි. සමස්ත විඥාන පද්ධතියේ ක්‍රියාකාරකම් විද්‍යාඥයෙක් ලෙස හඳුනා ගැනීමයි. පරේෂකයෙක් ලෙස හඳුනා ගැනීමයි කළ යුත්තේ. ඒකට නිර්වචන ලබා දීමක් නෙමේ. ඒ තුලින් සමාජයට, ලෝකයට පිවිසෙන විට මේ ලෝකයේ දිහා වේදනාත්මක ස්වරූපයකින් බලන්නේ නැතුව නිරෝධාත්මක ස්වරූපයකින් බැලීමේ හැකියාව ලැබෙනවා. විමුක්ති ඥානය, නිරෝධ සංඥා කියන්නේ ඒකයි. කිසිම ස්වභාවයකින් බුදු කෙනෙක්, ආර්ය ශ්‍රාවකෙක් මේ ලෝකේ දිහා බලන්නේ නැහැ. ස්වභාවයකින් බලන්නේ නැහැ, ආකාරයකින් බලන්නේ නැහැ. ඒ කියන්නේ ආකාරයකින් බලන්නේ නැහැ කියන්නේ දෘෂ්ටිගත වෙලා බලන්නේ නැහැ. දැන් අපිට උවමනා කරන්නේ දෘෂ්ටි වලින් නිදහස් වෙන්නයි. දෘෂ්ටි වලින් නිදහස් වෙන්නයි අවශ්‍ය කරන්නේ. ඉතින් විශේෂ ඥානයක් අපි තුල මේකට ජනිත කරගන්න ඕන අපි. නැත්තම් දෘෂ්ටි වලින් නිදහස් වීමේ ක්‍රමවේදේ එකවර අපිට හඳුනා ගන්න පුළුවන් කම නැහැ. එකයි ගම්බීරෝ අයන් ධම්මෝ පණ්ඩිත වේදනීයෝ. මේක ඊටාම ගැඹුරු ඥානයක් නුවණක් තියෙන පණ්ඩිතවරු, ඥානවන්තයෝ විසින් අවබෝධ කරගන්නා වූ කාරණයක් බවට පත් වෙනවා. හැබැයි ඉතින් කවුරුත් උපතින් කිසිම කෙනෙක් පණ්ඩිතයෙක් නෙමෙයි. ඒ හැම කෙනෙක්ම පණ්ඩිතයෙක් වෙන්නේ පරේක්ෂණය තුල, ගවේෂණය තුල, සද්ධර්ම ආශ්‍රේ නිශ්‍රේ තුල, කල්යාණ මිත්‍රත්වයේ තුල තමයි පණ්ඩිතයෙක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව කවුරුත් පණ්ඩිතයෙක් වෙන්නේ නැහැ. වෛද්‍යවරයෙක් වෙන්න නම් වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්න ඕන. එතකොට වෛද්‍යවරයෙක් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේ ඔබ ධර්මයට සමීප වෙනවා නම් වැඩිපුරම ඔබට ධර්මය ප්‍රත්‍යක්ෂ කරගැනීමේ, ඒ ධර්මාභිලාෂයන් සාර්ථක කරගැනීමට හැකියාව තියෙනවා. ධර්ම අවබෝධය කරගැනීමට හැකියාව තියෙනවා. සුවිශේෂත්වයේ තමයි මේ ලෝකේ හැම අවබෝධයක්ම කියන්නේ මට අවබෝධ වුණා කියලා. විඳගන්නේ මගේ දෙයක් හැටියට. ඒත් ලෝතුර තථාගත ධර්මයේ තමයි මට අවබෝධ වුණා යයි ප්‍රකාශ කරන්න බැරි දහම. මම අවබෝධ කරගත්තා යයි ආඩම්බර වීමට නොහැකි දහම. උදාන වාක්‍යයක් පළ කරන්න පුළුවන්. උදාන වාක්‍යයක් පළ කරන්න පුළුවන්. ඔය හෙල්ලිලා ගියපු, වෙවුලල ගියපු සියලු දෙනාම මම හිතන්නේ නැවත ධර්මය අහන්න ඕන. අහලා නිරවුල් කරගන්නට ඕන. එහෙම තැන් තැන්වලදී කොයි කොයි හරිදි කාගේ හරි වචනයක විඥාණයට අධික පීඩනයක් දුන්නහම ඒ විඥාණය බයේ වෙහුලන ස්වභාවයක් ඇති වෙනවා. හැබැයි වෙහුලලා අර විඥානේ හිරිවැටිලා ආයේ හිරි ගියාට පස්සේ ආයි ස්වභාවය අර පරණ මනුස්සයම ආයි මතු වෙනවා. ඒ නිසා එහෙම ස්වභාවයක් තුල නම් කිරීමක් නෙමෙයි මාර්ගඵල සත්‍ය අවබෝධයක් කියලා කියන්නේ. පැහැදිලිව ආත්ම දෘෂ්ටිය නැති වෙන්න ඕන. පැහැදිලිවම සීලබ්බත පරාමාස නැති වෙන්න ඕන, පැහැදිලිවම විචිකිච්ඡාව නැති වෙන්න ඕන. ඒ කියන්නේ තදින් විශ්වාස කරන්න කියන එක නෙමෙයි, ප්‍රශ්න නැති නිසා විචිකිච්ඡාවක් නැහැ. සීලබ්බත පරාමාස කියලා කියන්නේ එක එක ප්‍රතිපatti භාවනා, ප්‍රතිපatti අරව මේවා එහාට මෙහාට දුවන ගති, එක එක දේවල් පස්සේ යන ස්වභාවය. ඒව නැති වෙන්න ඕන. ආත්ම දෘෂ්ටියකින් තොරව තමා දිහත්, අන් අය දිහත්, ලෝකයේ දිහත් බැලීමේ සුවිශේෂ ඥානයක් ඇසක් මතු වෙන්න ඕන. චක්කුං උදපාදි, අන්න ඇහැක් උපදිනවා. ඥානං උදපාදි, විශේෂ ඥානයක් උපදිනවා. ආලෝකෝ උදපාදි, ඉතාම පැහැදිලි බවක් එතන උපදිනවා. මූලික අවස්ථාවේ මේක උපදිනවා. ඒ උපදීම තුල දීප්තිමත් වීම කියන එක ඊට පස්සේ සිද්ධ වෙන්නේ. මුලින් ඒක තමයි උපදින්නට ඕනේ. සදහම් ඇස උපදින්න ඕන සියලු දෙනාට. ඒ කියන්නේ මස් ඇස් දෙකින් නෙමෙයි, නුවණ ඇසින් නෙමෙයි, තව විශේෂයක් තියෙනවා. සදහම් ඇස දෘෂ්ටි වලින් තොරව බලන්නට පුළුවන් සුවිශේෂ ඇහක්, සම්‍යක් ඇස, සුවිශේෂී ඥානයක්, සම්‍යක් ඥානය, සුවිශේෂී විඥානයක්, විඥාන නිරෝධයක්, විමුක්ති ඇසක් එතන තියෙනවා. ඇස විමුක්ති වෙලා දැන් ඇසක් නෙමෙයි තියෙන්නේ, විමුක්ති ඇසක් තියෙන්නේ. ඇස කියන එකේ ස්වභාවය මොකක්ද? ඇස කියන එකේ ස්වභාවය තමයි වර්ණ සහ ප්‍රභේදද. විමුක්ති ඇසක ස්වභාවය තමයි වර්ණ හා ප්‍රභේදන නැති. ඒ කියන්නේ හැමදේම ශූන්‍යයි කියලා දකිනව නැහැ. එහෙම දැකීමක් නැහැ ආර්ය ශ්‍රාවකයකට. හැමදේම අසුභයි කියලා දකිනව. එහෙම අසුභයක් ආර්ය ශ්‍රාවකයකට නැහැ. අර පසුකාලීනව දහම විනාශ කළාට පස්සේ එක හාමුදුරු කෙනෙක් ඔය අට්ටික සංඥාව වඩ වඩා ඉඳලා තියෙනවා. ඒ දහම විනාශ කළාට පස්සේ ඉතින් උන්වහන්සේ පාරේ කාන්තාවක් දුවගෙන යනකොට hina වෙලා තියෙනවා. ඉතින් hina වුණාම උන්වහන්සේට පෙන්නලා තියෙන්නේ මොකද්ද? ඇටකටු ගොඩක්. දැන් ඔබටත් මේ පාරේ යන මිනිස්සු ඇටකටු ගොඩක් හැරියට පේන එක හොඳයිද? ඈ? එහෙම දකින්න අවශ්‍ය නැහැ. එහෙම ඇටකටු ගොඩක් දකින්න ඕනේ කියලා හිතනවනේ. ඉතින් ඒක ඊටාම සරලයි. අර ස්කෑන් යන්ත්‍රයක් ළඟට වෙලා හිටියන හැම මිනිස්සෙගෙම ඇටකටු දකින්න පුළුවන් නේ, අර එක්ස්රේ යන්ත්‍රවල තියෙනනේ. එහෙම ඇටකටු දැක්කයි කියලා ඇති වැඩි මොකද්ද? ඇටකටු කියන්නේත් නාම රූප, මස් කියන්නේත් නාම රූප, නහර කියන්නේත් නාම රූප. ඉතින් අපි ආයෙත් පුරුදු කරලා දෙන්නේ අන්න ශ්‍රේෂ්ඨ දැක්ම. පාරේ යනකොට hina වුණු මිනිස්සේ ඇට සැගිල්ල පේන්න ඕන. බලන්න මොන තරම් උහට ඇට්ටික සංඥා වැඩුවොත් එහෙම වෙනවා. දැන් අපි කේසා කේසා කී කී දිගට ඉන්නකොට මොකද වෙන්නේ? තාම පිළිගුල් සහගතව ගෙස්ට් එක වොන්න පේන්න පටන් ගන්නවා. බලන්න එවැනි භික්ෂුන් වහන්සේලා දිහාට ගිහිල්ලා බලන්න, උන්වහන්සේලාගේ හිතේ ප්‍රබෝධයක් තියෙනවද, හිනාවක් තියෙනවද, එයත් මම සතුටින් ජීවත් වෙන කෙනෙක් කියලා ප්‍රකාශනයක් කරනවද කියලා කවුරුත් කරන්නේ නැහැ. කිසි කෙනෙක් කියන්නේ මම සතුටින් ජීවත් වෙනවා කියලා. අපේ අයත් පුරුදු වෙලා ඉන්නේ සතුටෙන් ඉන්නවයි කියලා භික්ෂුන් වහන්සේ කෙනෙක් දැක්කොත් එහෙම, අයියෝ එයා හරි සෞතුයි වැඩක් නැහැ. 1000ට අරන් 100ට දීලා වගේ නිකන් කන් ගඩාගෙන වැටලා හිටියොත් එහේ අනාගාමී ඵලයට කිට්ටුයි කියලා හිතනවා. දැන් ඒක හාමුදුරු කෙනෙක් එක ආරණ්‍යයක ඉන්නවා. ඒ හාමුදුරු එන්නෙම නැහැ මේ ජනතාව අතරට මේ දාන ගේන්න. ඒ ආරණ්‍ය හාමුදුරුවරුත් ඒ හාමුදුරු වෙන් කරලා තියෙන එතෙන්ටම දාන ගෙනිලා දෙනවා. එකක් තමයි කකුලේ අසනීපයක් තියෙනවා, අනිත් එක තමයි මානසික දුර්වලතාවක් තියෙනවා. ඒ නිසා ජනතාව අතරට එන්න දෙන්නේ නැහැ මේ උන්වහන්සේගේ දෝෂ නිසා. නමුත් අර බලාගෙන ඉන්න කට්ටිය, එන යන කට්ටිය ඔක්කොම කියන්නේ මේ හාමුදුරු කෙනෙක් ඉන්නවා, මේ හාමුදුරු දානෙටවත් දෙන්නේ නැහැ, අනාගාමී ඵලයේ ඉන්නේ. ඒ තමයි මිනිස්සුන්ගේ අදහස. අපි ළඟට ගිහිල්ලා හඳුනාගත්තට පස්සේ තමයි දන්නේ ඔය මිනිස්සු කියන දේ යන්නේ මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක් කියලා. ඒ නිසා අසුබ තත්ත්වය මේ මේ දේවල් භෞතික දේවල් කෙරෙහි පිළිකුලක් ඇති කිරීම යමෙක් කළා නම් මේ ශාසනයට ඇවිල්ලා ඔහු කරේ මේ ශාසන බෞද්ධ පින්වතුන් කෙරෙහි ආදරෙන් නෙමෙයි, මේ ජාතිය උපායශීලීව විනාශ කරන්න. හැයි ඉතින් මේ වගේ ඍණාත්මක දහමක් දුන්නට පස්සේ මේ මිනිස්සේ අඳුම තරමේ ගියක් දොරක් තියා වැසිකිලියක්වත් හදාගන්නේ නෑනේ. ඔය ගම්පලාතට ගිහිල්ලා බලන්න, ඔය ඈත අපේ ගම්පලාතවල ඇවිලි පිටිය සූර්යයව මොනරාගල පැත්තට මිනිස්සු ගොඩාක් බැනකට වැසිකිලියක්වත් නෑ. කොහෙද යන්නේ කියලා හෙව්වොත් ආහාරය කියලා කියන. කොහෙද? ඕපන්. ඈ ඒ මොකද? වැඩන්නේ. කෝ වැඩන්නේ? අපි මැරෙනවා. අපි මැරෙනවා. කියන ඍණාත්මක අදහස. ඒ එහෙම සංඥාවක් බුදුහාමුදුරන්ට තිබ්බනම් මේ 2600 ක සම්බුද්ධ ඉතිහාසයක් පවතින වැඩ කරන්නේ නැහනේ. ඈ? උන්වහන්සේ 2600ක් පවතින වැඩ කළා, ඔබ වැඩ කරන්න પરම්පරා 7-8ක්වත් පවතින. ඈ? දරු પરම්පරා ගානකට හිතලා ඔය මුණුපුරු මිනිපිරියන්ට හරි ඉඩමක් කරනවත් දැම්ම තියනවනම් මොනතරම් තියන ආරද්දාන. ඒක ධනාත්මක වැඩපිළිවෙල. ඒකවත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. කොලකෑලිත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. බැංකුවල තියෙන මුදල් හදල් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒක සම්මුති අවශ්‍යතාවයන්. අවශ්‍යතාවයන් මිනිස්සුෙකුට තියෙන්න ඕන පරිම අවශ්‍යතාවයන්, තමන්ගේ පරිසරය අනුව සමාජික තත්ත්වය අනුව අවශ්‍යතාවයන් තියෙන්නට ඕන. ඒවත් එක්ක කිසිම සම්බන්ධයක් මේකට නැහැ. ඒක තිබුණා වේවා නැතා වේවා. ඒක භෞතික දෙයක්මයි. හැම කාරණයක් තුළම ඔබ නිරෝධයට පත් වුණා නම් ඔබ ඒ ගැන හඳුනන්නේ නැහැ. ඔක ලස්සනට කියනවනේ ජේසුස් වහන්සේත් මොකද්ද කියන්නේ? දකුණු අතින් දෙන දේ වම් අතට නොදැනෙන්න දෙන්න කියනවා. ඒකට හේතුව එක අතකින් දෙනවා, එක අතකින් ගන්නවනේ. ගැනීමේ චේතනාවකින් තොරව දෙන්න කියන එක තමයි බුදුහාමුදුර අනග්ගහිත චිත්තෝ දානන්දේති. ඉතින් ඒක ජේසුස් වහන්සේ කිව්වා, දකුණු අතින් දෙන දේ වම් අතට නොදැනෙන්න දෙන්න කිව්වා. එතුමා සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. ස්වර්ගයේ හැටි ඔබ දන්නවද? අබෑටයක් තරම් පොළොවේ මහා විශාල ගහක් හැදෙනවා. ඒ ගහේ කුරුල්ලු කූඩු හදාගෙන පදිංචි වෙලා බිත්තර දානවා. කොහොමද කතාව? තනිකර තියෙන ශ්‍රී සද්ධර්මය මොලේට ගන්න බලන්නේ. ඒ කාරණේ අබෑටයක් අබෑට දාලා තිනවා ගෙදර අබ ගේනවනේ. අබෑටයක් ගන්න ගෙදර අරගෙන මේ සුටින් තියාගන්න. ඊට පස්සේ අබෑටයක් තුල මහා විශාල ගහක් හදන්න. අබෑටයක් තරම් පොළොවේ. එතකොට ස්වර්ගය අබෑටයයි. ඒ අබෑටයක් තරම් පොළොවේ මහා විශාල ගහක් හදන්න. ගහක් හදලා ඉවර වෙලා කුරුළු කූඩේකුත් අබෑටේ ළඟින් ගෙනල්ලා තියන්න. කුරුළු කූඩු තියෙන කූඩුවකුත් ගහ දෙන්න. ගහකුත් ගෙනල්ලා තියන්න, ගහක් ළඟින් තියන්න අබෑටේ තියලා. හරි, මේ මේ මේ අබෑටේ මේ මහ ගහ හැදෙනවා. හරි, ඊට පස්සේ කුරුළු කූඩුවකුත් එතනින් ගෙනල්ලා තියන්න. කුරුළු කූඩුවකුත් ගෙනල්ලා තියලා කුරුළු බිත්තරේකුත් තියනවා නම් ගියන්න එපා. ඔය කිකිළි බිත්තරයක්වත් තියන්නකො. මේවා කූඩු හොයන්න යන්න ඕනේ. ෆ්‍රිජ් එකේ තියෙනවනේ. එකක් ගෙනල්ලා තියන්න කුරුළු පිටරයන් එක ගෙනල්ලා තියන්න. දැන් අබෑටේයි ගහයි කූඩුවයි පිටරේ ගලපන්න බලන්න. මොලේ ගස්ඨණය කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඈ මොලේට මොකද වෙන්නේ? බෙදා ගන්න බැරි ගානක් වගේනේ, අදහා ගන්න බැරි සිද්ධාන්තයක් බවට පත් වෙනවා. විශ්වාසය ඉක්ම වූ තැනයි ස්වර්ගය තියෙන්නේ. විශ්වාසය නැති තැන නෙමෙයි, විශ්වාසය ඉක්ම වූ තැනයි ස්වර්ගය තියෙන්නේ. විශ්වාසයක් තියෙන හැම තැනකම තියෙන අනිසිද්ධාන්තය තමයි අවිශ්වාසය. විශ්වාසයක් තියෙන හැම තැනකම තියෙන අනිසිද්ධාන්තය තමයි අවිශ්වාසය. එවනම් විශ්වාසයක් නැති තැනක අවිශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැති තැනක අවිශ්වාසයක් නැහැ. මනසින් දිලිඳුවන්න. දැන් මනසින් පෝසත් කෙනෙක් වෙලා නෙන්නේ දිලිඳෙක් වන්න. ඒ මනසින් දිලිඳුව තමයි භාග්‍යවන්තය. ඒක තමයි බුදුහාමුදුර අතහරින්න කියන එකෙන් කියන්නේ ඒකයි. අතහැරියම වෙන්නේ දිලිඳෙක් වෙන එක නේ. අතහරින් මනසින් දිලෙන්දෙක් වෙන්න. ඒව වරදවල ගත්තොත් එහෙම ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. يعني මනසින් කිසිම දෙයක් ගත්තේ නැති කෙනෙක් භාග්‍යවන්ත කෙනෙක්. මනසින් තදින් ග්‍රහණය කරගත්තොත් අපි නිල තල තානාන්තර නොයිකුන් දේවල් ඒක විතර අභාග්‍යවන්ත බවක් තවක් නැහැ. එක ආර්ය ශ්‍රාවක ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ දාන පාත්‍රය හැමදාම හොරගම් කරනවා. හොරගම් කරනවා දැන් ඉතින් මේක හැමදාම දාන පාත්‍රය ගෙනල්ලා තියලා මූණ සෝදන්න ගියපු ගම දාන පාත්‍රය නැහැ. දුප්පත් මිනිස්සෙක් කවුරු හරි උන්වහන්සේ මේ සාපයක් කළා. මොකද්ද කරේ? සාපේට මෙන්න මෙහෙමයි සාපේ කරන්නේ. ඔහුට බොහෝ ධන සම්පත්, සිටු සම්පත් ලැබේවා. ඔහුට බොහෝ ගවයෝ ලැබේවා. ඔහුට බොහෝ බිරින්දෑවරු ලැබේවා. ඔහුට බොහෝ අර විදියට සම්පත් ලැබේවා කියලා අදිෂ්ඨාන කරනකොට බලාගෙන හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන ස්වාමීන් වහන්සේ ඔච්චර සැර විදියට මේ සාප කරන්න එපා මිනිස්සුන්ට කියලා කියනවා. ඒකෙන් කතාවෙන් අදහස් වෙන්නේ මේ භෞතික දේ තිබීම ප්‍රශ්නයක් වෙනවයි කියන කතාවක් නෙමේ සිද්ධ වෙන්නේ. මනසින් ලෝකේ තරං ග්‍රහණය කිරීම ප්‍රශ්නයක් නම් තමයි. මනසින් ඒ දේවල් ග්‍රහණය දැඩි ග්‍රහණයක් ඇති වුණාම බිරින්දෑවරු වෙනුවෙන් මිනිස්සු මිනී මරාගෙන යන්නේ. ඈ ධනෙ අනිසි විදියට ග්‍රහණය කළොත් එහෙම මොකද කරන්නේ? මිනී මරාගෙන වාහන මංකොල්ල කනවා. ධන සම්පත් මංකොල්ල කනවා. ඒ තත්ත්වය. එතකොට මොකද තියෙන්නේ තර? අන්න ඒතන තමයි අධාර්මික භාවයේ තියෙන්නේ. දැන් යම් යම් බලයට කෑදර මිනිස්සු වුණා මොකද වෙන්නේ? ප්‍රතිවාදියා මරාදමල බලයටපත් වෙනවා. ධනෙට කෑදර වුණා මොකද වෙන්නේ? මේ පලාති තවත් එවැනි ව්‍යාපාරයක් ආරම්භ කරන පුජ්‍යලයා විනාශ කරලා එතෙන්ට පාත්‍ර වෙනවා. මේ ලෝකේ හැටි, ලෝකේ ජයග්‍රහණය කියලා කියන්නේ තව කෙනෙකුට සාපේක්ෂිතව. ලෝක ජයග්‍රහණය නිතරමම ඉන්නේ තව කෙනෙකුට සාපේක්ෂිතව. දැන් වාහන අතරෙත් එහෙමනේ. වාහන අතරෙත් ඒ ලොකුකම මැනගන්නේ ඒ තියෙන අලුත්ම අවුරුද්ද ඊයර එක 90 තමයි වාහනේ. සහ මිල ගණන අනුව සාපේක්ෂිත ධර්ම. නමුත් නිර්වාණය පිළිබඳව අගේ සැකසෙන්නේ සාපේක්ෂිත ධර්මයක් මත නොවේ. ලෝකේ හැම ජයග්‍රහණයක්ම තියෙන තවකෙක් පරාජය කොටයි, නිර්වාණය තමයි අපරාජිත. ඒ කියන්නේ ජය පරාජය දෙකම එහි නැහැ. එනිසා ඔබ ජයග්‍රහණය ලබන්නට එපා අපරාජිත වෙන්න. අපරාජිත වෙනවා කියන්නේ පරාජය කළ නොහැකි තත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ ජයග්‍රහණයක් දෙමෙයි. ජයග්‍රහණයක් ලබන්නේ පුජ්‍යලේක්මයි. අපරාජිත වෙනවා නම් පුජ්‍යලේක් නෙමෙයි. පුජ්‍යලේක් නෙමෙයි. කුඩා කාලෙම අපි පාසල් යන කාලෙම මගේ හිතට නැගිච්ච දෙයක් තමයි ওই පාසල් ක්‍රීඩාවලට යොමු කළාම තව කෙනෙක් අසහනයට අපහසුතාවයට පත් කළා තමයි අපිට තියෙන අනිත් ජයග්‍රහණය ලබන්නේ. තව කෙනෙක් අසමත් කළා තමයි තවන්ට ජයග්‍රහණය ලබන්නේ. ඉතින් අපිට පහවස්තරෙදි මට මතකයි දුන්න මේ රචනාවක් ලියන්න මම පන්ති පළවෙනියා කියලා. ඒ රචනාවට ලිව්ව දේවල් දන්නවද? පන්ති පළවෙනියා වුණාම හම්බෙනවනේ නායකත්වය, පන්ති නායකත්වය හම්බෙනවා. මම සාමාන්‍යයෙන් දැකලා තිබුණ පන්ති නායකත්වයක් ලබා ගත්තට පස්සේ ඔහු විඳින අපහසුතාවය. මම ඉතින් ඒ අපහසුතාව ඔක්කොම ටික කියුවා. ලියලා මං අවසානයේ ඉතින් මං දකින දෙන්නේ ළමයෙක් කියන්නේ සජීවී කෙනෙක්. ඉතින් බොරු නෙමෙයි. මේ හුණු කූර ගෙනල්ලා තියන්න ඕන, නම් පොත ගෙනල්ලා තියන්න ඕන, අර පීඩාන කොටේ මේව තියන්න ඕන. පන්ති ළමයි එළියට ගියොත් එහෙම ගුරුවරයෙක්ගෙන් බැනුම් අහන්න ඕන. පන්ති ළමයි නිතරම බලබලා ඔහුගේ පාඩම් පොත කරන්න හම්බෙන්නේ නැහැ. ළමයි ටික ආරක්ෂා කරන්න ඒ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මම අවසානට ලියනවා පන්තියේ පළවෙනි නූනර කමක් නැහැ, යන්තම් පාස් වුණොත් ඇති කියලා. ඉතින් ඒ කාලේ මට මතකයි ඕක බලපු පන්ති භාර ගුරුතුමිය මේ වැටෙන් ගලෝගෙන ආව එල්බීසී අපොල්ලා. වැටෙන් ගලෝගෙන ඇවිල්ලා එල්බීසී අපොල්ලා කියවනවා කිව්වා. ඉතින් මම ඔක්කොම කිව්වා. ළමයෙක් කියන්නේ සජීවී කෙනෙක්. ඒක තමයි හැටි. දැන් මේ ළඟ ළමයෙකුට කියලා තියෙනවා තමා එන පාසල් වාහනය බස්රිය චිත්‍රයට නගන්න කියලා. ඉතින් ඒක ළමේ කොක්කෝම මේ චිත්‍රයට නගන ළඟල හැම තැනම පුල්ලි පුල්ලි පුල්ලි පුල්ලි පුල්ලි පුල්ලි ඇඳලා තියෙනවලු. ඊට පස්සේ ඉතින් ගුරුතුමිය අහල ඕගොල්ලෝ එන්නේ ආමි ට්‍රක් එකකින්ද කියලා. ඇයිද ආමි ට්‍රක් වල එහෙම පුල්ලි පුල්ලි තියෙන්නේ? නෑ නෑ, අපි ආමි ට්‍රක් එකකින් වෑන් එකකින් ඉන්නේ. ඒකවල මේ පුල්ලි මොනවද? ඒ තමයි අර පේන්ට් කරන්න ටින්කරින් කරනවනේ කලේ. ටින්කරින් පාරවල් ටික. ඒ පුල්ලි ටික ඇඳලා තියෙනවා. ඉතින් ඒ ළමයාට කිව්වනම් ඒ වාහනයක් කියන්නේ මේක මෙහෙම නෙමෙයි, වාහනවල පුල්ලි නෑ නේ කියලා. ඒ ළමයා දකින්න දේ සජීවි. එතකොට ලෝකයේ තියෙන්නේ සාපේක්ෂිත පිළිතුරු. අධ්‍යාපන දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙන පිළිතුර තමයි දෙන්න ඕන. ඒගොල්ලෝ කිව්වොත් ලෝකේ රවුම් කියලා හොයාගත්තේ අපේ තාත්තා කියලා ඒක හරිය ලියන්න ඕන. එහෙමනම් ලෝකයේ ජයග්‍රහණවලට වඩා වෙනස් ජයග්‍රහණයක් සත්‍යයේ ජයග්‍රහණය. ඈ ලෝකේ කෙනෙක් නම් කරොත් ඒ මහවල් ග්‍රහ ලෝකේ හොයාගත්තේ හවල් කෙනා කියලා ඒකම අපි ලියන්න ඕන. මම කුඩා කාලෙම මට මතකයි 6 වසරේදී වගේ විභාගවලට ලෝකයේ ගෝලාකාරයි කියලා ස්වාගත් විද්‍යාඥයා කවුරුද කියලා අහුවා මම ලෝකේ බුදුහාමුදුරුවෝ කියලා. ලබුණු දෙයිද? ලබුණු දෙන්නේ. ලබුණු නොදුන්නත් ඇත්ත කියන කෙනෙක්. ලබුණු නොදුන්නත් ඇත්ත කියන කෙනෙක්. මොකද බුදුරජාණන් වහන්සේ පාත්‍රයේක හැඩයකින් යුක්තයි මහණෙනි මේක වායු ගෝලයේ මත පවතිනවයි කියන එක දේශනා කරලා තියෙන බුදුහාමුදුරුවෝ. ඉතින් ඇත්ත අර පියන හැම වැහුවට පස්සේ ලෝක බෝලයක් හැටියට උදාහරණ දක්වන්න පුළුවන් පාත්‍රයේ. කිසි ගැටලුවක් නැහැ. ඒක වායුගෝලයේ මත පවතිනවා. මේ වායුගෝලයේ මතයි පිහිටලා තියෙන්නේ මානෙ මේක. ඈ මේක බොම් විශ්වයේ තියෙන දෙයක් නේ වායුගෝලයේ මත. මේ චක්‍රවාටය දැන් පරණයි. ගොඩාක් පරණයි. මේ චක්‍රවාටය තුළම 28 බුදවරු 28ක් පහළ වෙලා තියෙනවා. ඔය 820 බුදවරු කියලා සඳහන් කරන්නේ ඒකයි. මේ මහා පෘථුවිය තුළම බුදවරු 4 පහළ වෙලා තියෙනවා. ඒ තමයි කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම නම් බුදුරජාණන් වහන්සේලා 4. මේ මහා පෘථුවියටත් මේ චක්‍රවාටයටත් තව එකම එක බුදු කෙනයි නම් වෙන්නේ. ඒ තමයි මෛත්‍රී නම්. ඔව්. ඒ එදාට මේ මෛත්‍රී කියන නාමය නැහැ. මේ ස්වરૂපයේ අර්ථයක් ගොඩ නැගෙන වෙනත් භාෂාත්මක ගුණයක් තියෙයි. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඊට පස්සේ අපිට හිතන්න මේ එදාට විශාල සද්දන්ත ශරීර තියෙන මිනිස්සු ඉන්න බව සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට අර ඩයිනෝසොරයෝ වගේ සත්තු, විශාල සත්තු සිටියයි කියලා ලෝක ඉතිහාසයක් තියෙන අපිට ඒ වගේ විශාල ශරීරයක් හේබි මිනිස්සෙක් නිර්මාණය නොවනවයි කියලා කියන්න බෑ. ඒ ඥානමය වෙනස් වීම තුළ විශාල සද්දන්ත මිනිස්සෙක් නිර්මාණය වීමේ හැකියාව තියෙනවා. ඒක ස්වභාව ධර්මයේ තුලත් යම් වෙනසක් වෙයි. ඒක මේ බෝල හිමින් කරගෙන පටන් ගනී. එහෙම නැත්නම් මේ තියෙන රේඛාවට වඩා පොඩ්ඩක් එහෙන් වැඩ කරන්න පටන් ගනී. එවැනි ලෝක විපර්යාසයකුත් එක්ක ඥානමය විෂමතාවයකුත් එක්ක මිනිස් විශාල තත්වයකට පාත්‍ර වෙන්න පුළුවන්. අද තියෙන ආයු කාලයත් එක්ක ගණනය කරලා බැලුවාම එදාට අවුරුදු ලක්ෂයක වගේ කාලයක් මනුෂ්‍යයෙකුට ආයුෂ ඇති කරවා ගන්න බලයක් පිහිටනවා. ඥානමය ශක්තිමය ගුණයක් මත. ඒ කාලෙට හරි යන්න මේ කාලෙදී සද්ධර්ම අවබෝධය කරගෙන ඉන්න ඕන. මිත්‍යාව ඉඳගෙන පාරමිතාව අපුරන්නත් බෑ, අදිෂ්ඨානයක් ඇති කරගන්නත් බෑ එයාට කවදාවත්. ඒකාන්ත වශයෙන් විද්‍යාවටපත් වෙන්න ඕන. විචා උදපාදේ විද්‍යාව උපදවා ගන්න ඕන. මොකද්ද විද්‍යාව? මේ සමස්තය අවිද්‍යාවක්. මේ සමස්තය සංස්කාර පිණ්ඩයක්. මේ මම ඇත්තක් නෙමේ ග්‍රහණය කරලා තිබුණේ සකසල ගන්නා වූ දෙයක්, අට්ටාලයක්. මොකද්ද සංස්කාර පිණ්ඩයක් කියලා කියන්නේ? දැන් පුටුවක් කියන්නේ මොකද්ද? සංස්කාරක පිණ්ඩයක්. ගෙයක් කියන්නේ මොකද්ද? සංස්කාරක පිණ්ඩයක්. මිනිස්සෙක් කියන්නේ මොකද්ද? සංස්කාරක පිණ්ඩයක්. සකස් වෙලානේ, සකස් වෙලා තැනිලා තැනිලා තැනිලා තැනිලා තැනිලා ඒකීය නාමයක් ඒකට ගොනු වෙනකොට අපි ඒකට කියනවා සංස්කාර පිණ්ඩයක්. දැන් පෙන පිඩක් කියලා කියන්නේ කුඩා කුඩා පෙන බෝල රාශියක් ඇතුළත ඇතෙන පෙන පිඩක්. එහෙමනම් මේ සමස්ත මනස තුල තියෙන්නේ මොකන්ද? සකසන ලද ගොඩාක් පාදාන ස්කන්ධයක්, සංස්කාරක පිණ්ඩයක්, සම්පූර්ණ අවිද්‍යාව. විද්‍යාවට පහළ වුණාට පස්සේ විද්‍යාවයි කියලා දෙයක් නැහැ. විද්‍යාව පහළ වුණාට පස්සේ තියෙන ස්වභාවය තමයි මේ තියෙන්නේ අවිද්‍යාවයි කියලා අඳුනගැනීම. එච්චරයි. එයා වේදනා නිරෝධයෙන් ඉන්න, සංඥා නිරෝධයෙන් ඉන්න, සංකාර නිරෝධයෙන් ඉන්න, විඥාන නිරෝධයෙන් ඉන්න. ඒ නිසාම මානසික සහනය ලැබෙන, ඒ නිසාම මානසික දර්ශනය, ගුණය, සෞම්‍ය තත්ත්වයක් වෙන ලෝකෙට කිසිම ආකාරයකට විනිශ්චයතාවයක් ලබා දෙන්නේ නැහැ. මක් නිසාද ලෝකය මට අයිති නැහැ. ලෝකය ගන්නේ ලෝකයේ ස්වභාවයයි. ඒ නිසා ඒ තුල මම විනිශ්චයකාරයෙක් බවට පත්වන්නේ නැහැ. දැන් ඔබ හැමදෙනාම මේ ලෝකය තුල අනුන්ගේ ලෝකය තුල විනිශ්චයකරුවේ. මොකද්ද විනිශ්චයකරුව? විනිශ්චය මේ මගේ ඉඩමයි කියලා විනිශ්චය කරනවා. විනිශ්චයකරුවේ ස්වභාවයේ තීරකයෙක්නේ ඔහු. ඒක තමයි විනිශ්චයකරුව තීරණය කරනවා. මේ ජයග්‍රාහී පිළ, මේ පරාජිත පිළ. මේ ලකුණු මෙච්චරයි, මේක අවුට්, මේක නැවත, මේකයි මේ කියලා යාගේ තමයි තීරකයා. විනිශ්චයකරුව කියන්නේ යාට. දැන් ඔබ සියලුම දෙනාම විනිශ්චයකරුවෙක් කියලා ඉන්න මොනවද? අනුන්ගේ තරංගයන්. විනිශ්චය කරන කාලය නිකන් අපරාධේ වැය කරන. තමන්ට අයිති නැති ලෝකයක් විනිශ්චය කරමින් ඉන්නවා. ශරීරය ගැනම විනිශ්චය කර කර ඉන්නවා. කාන්තාව හැමදාම තරුණ කම එහෙම රැකගෙන විනිශ්චය කර කර ඉන්නවා. දැන් උපන්දින දාන්න එහෙම අපිට දෙන්න එනවනේ. දැන් උපන්දිනේ ගැ අපි අහන කී වෙනි උපන්දිනේද? මෙන්න ඇඹරෙනෝ කියන්නේ. අයියට කියන්නේ කිව්වොත් 10ක් විතර අඩු කරලා කියන්නේ. 60යි නම් 51යි කියලා කියනවා බොරු. ඇයි හේතුව? විනිශ්චයකරුවා. ඈ විනිශ්චයකරුවා. ඒක තමයි ස්වභාවය. එක එක අය එක එක කරුණු මත, ගුණයන් මත ආඩ්‍ය වන්නට, පෝසත් වන්නට, විඳින්නට උත්සාහ කරනවා. හැබැයි ඒ කොයි කවුරු වුණත් ඒ ස්ථානයට ළඟා වුණාට පස්සේ දන්නවා තමන් හොයපු දේ පතපු දේ එතන නෑ. තව දුර තියෙන්නේ. තව දුර තියෙන්නේ. තව දුර තියෙන්නේ. ඔබත් මේ ජීවිත කාලේ ඇවිල්ලා ඇති සැපයි කියලා හිතාගෙන හිටපු ස්ථාන ගණනාවක් පහු කරන්නේ නැති නේ? දැන් පාසල් යන කාලේ ඊළඟ පන්තියට ගියාම හොඳයි. විශ්වවිද්‍යාලයට ගියාම හොඳයි. හස්සාවක් ගත්තාම හොඳයි. ගියක් හැදුවාම හොඳයි. වාහනයක් ගත්තාම හොඳයි. කසාදයක් බැඳහම හොඳයි. අන්න වැඩි වරදින තරනේ. කසාදයක් බැඳහම හොඳයි. ඊට පස්සේ පාළුවෙන් ඉන්නකොට දරුවෙක් මල්ලෙක් ලැබුවාම හොඳයි. එයා ඩිගල් ලොකු මහත් වුණාම හොඳයි. ලොකු මහත් වුණාට පස්සේ කසාදයක් බැඳලා පස්සේ දරුවෝ හොඳයි. දරුවෙක් මල්ලෙක් ලැබුණාම පස්සේ හොඳයි කියලා හිතුවට හැමදාම පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. ඒව කරන්න. ඒව තුල යැපෙන්න ඉන්න එපා. දරුව හදන්න, දරුව තුල යැපෙන්න හදන්න එපා. ගේදොර හොඳින් හදන්න, ගේදොර තුල යැපෙන්න හදන්න එපා. පෙරේතු වෙන්න එපා. මේ ඊළඟ පරම්පරාව කිසි කතාවක් නැහැ. බෝතල් වල දානවා අල්ලලා. දැන් ඊළඟ දන්න ගෙදර කියන ගෙදරක ඒගොල්ලන්ගේ මාමන්දි ඇවිල්ලා වැහෙනවා නෝනට. මම ඔබ මොකද්ද කියන්නේ? 25 නමකට දානයක් දෙන්න කියනවා කෝවා. මොකද 25 නමක් කර දානයක් දෙන්න ලක්ෂ දෙකක්වත් යනව කියලා. ඔව් ඉතින් ණයක්වත් එලා දෙනවද දානේ? දීලා දැන් මං අහුව ඔය පෙරේතුන්ගේ හැටි තමයි දාලා යන්නේ. ඔහොම දීලා ආයි කියනෝ මදි කියලා. එතකොට මොකද කරන්න කියලා? මාම කියලා බලන්නේ කිව්ව මං කට්ටඩිය ගහලා බෝතලයක දාලා මුදි දානවා කිව්වා. මේකත් දීලා මේ අවුනද. ඊපස්සේ ඒකත් ඇහිලා පෙරේතයන ඇහිලා මේ ඊට බහුවෙන්න මේ පුජ්‍යලය කියන ඉදා හඳුරන්න කියපු දේ එයාට ඇහිලලු. ඒක මේ අපේ නෝනට කියලා. ඊට පස්සේ කිව්වලු නෑ පුතේ ඔය දානේ දීපු ගමන් මම යනෝමයි කියලා කිව්වලු. ඈ දානේ දීපු ගමන් මම යනෝමයි කියලා කිව්වලු. ඒ දානයක් කියන එක තුල පුණ්‍ය ශක්තිය ජනනය වෙන්නේ ඒ පුජ්‍යලයාගේ සතුටු පිළිවෙතට දන් දීමෙන්. තමන්ට පුණ්‍ය ධර්මයක් ජනනය වෙන්න අවශ්‍ය නම් තමන් සතුටු විදියට ඒක දන් දෙන්න. ඒකයි පිළිවෙල. තමන් සතුටු විදියට මේ පින කරන්නට ඕනේ. ඒකයි පහදුන්තන්ට දන් දෙන්නයි කියන කාරණේ හේතුව. එනිසා සමහර අය පින්කම් මෙහෙ මේ කළාට ඒක කොච්චර පින් සිද්ධ වුණාද නැද්ද කියන කාරණේ දන්නේ නැහැ ඒගොල්ලෝ. ඒකට හේතුව දන්නේ නැහැ පින මැන ගන්න. පින මන ගන්න පුළුවන් හිතේ ප්‍රසාදනීය ගුණය. හැබැයි පුන්නේ පාප පහිනස්ස සියලුම පිම්පන් පිම්පව නසන්න සිද්ධ වෙනවා සත්‍ය අවබෝධය සඳහා. සත්‍ය අවබෝධය සඳහා පිනුත් නසනවා පවත් නසනවා. ඇයි පිම්පව දෙක නැසෙනවයි කියලා කියන්නේ? පිම්පව දෙක තියෙන්නේ විඥානේ. එතකොට විඥාන නිරෝධ කරනකොට අපිට පව් ඉතුරු කරගෙන පින් විතර ප්‍රහාණය කරන්නත් බෑ, පින් ඉතුරු කරගෙන පව් විතර ප්‍රහාණය කරන්නත් බෑ. කම්පියුටර් හાર્ඩ් එක තියෙනවනේ, හાર્ඩ් ඩිස්ක් මේ රිමූව් කරනකොට සම්පූර්ණ ෆෝමැට් කරොත් එහෙම ආයි ඉතින් ඒකේ ෆයිල් ටිකක් ඉතුරු කරගෙන ටිකක් කරන්න බෑ, සම්පූර්ණ ඒක අයින් කරන්න ඕන, ඉවත් කරන්න වෙනවා. ඒ වගේ ඔබේ ඔය තියෙන සම්පූර්ණ මේ හાર્ට් එක රිමූව් කරන්න සිද්ධ වෙනවා, සම්පූර්ණ ඩිලීට් කරලා දාන්න සිද්ධ වෙනවා. ඒක පින් තියා ගන්නත් බෑ, පව් තියා ගන්නත් බෑ. ගමම් මඟ ඒකයි. හැබැයි ඒක සම්පූර්ණයෙන් නිදහස් වීම කියන එක නම් සිද්ධ වෙන්නේ අරිහත්ත්වයේදී. ඊට මෙහා ඉදදී මොකද තියෙන්නේ? ඒ ස්වභාවයන් තියෙනවා. නමුත් ගමම් මඟ ආරම්භය අරකයි. එයින් අදහස් වෙන්නේ ඊළඟට තමයි යුතුයකම වගකීම කළ යුතු හොඳ වැඩ කරන්නේ ඇතුළු ඉන්නවයි කියලා. සමහර අය මම පින් කරන්න හොඳත් නෑ භවේ යනවයි කියලා සමහර අය පින් දහම් කරන්නේ. එහෙම කතාවක් නැහැ. පව් කරන්නත් හොඳ නෑ කියලා ඒවත් අර වැරදි විදියට පිටින් ගන්නවා. මේක මානසික දර්ශනයක් හැටියට සුඛ වේදනාවවත් දුක්ඛ වේදනාවවත් නොවැළෙන ගුණයයි පින් පව් නසනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් යහපත් වැඩ නොකරනවයි කියන එක නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට කුසගින්නෙන් පැමිණෙන ශ්‍රාවකෙක් හිටියොත් එහෙම උන්වහන්සේ අහනවා ඉතුරු වෙච්ච බත් ටික ඉඳුල් බත් ටික දෙන්නද කියලා. අහලා දිනවා. ඒකයි යුතුකම, ඒකයි වගකීම. සරියුත් හාමුදුරු වගේ ස්වාමීන් වහන්සේලා පවා උන්වහන්සේලාට ආසනයක් නැත්තම් උන්වහන්සේලා ගිහිල්ලා අර ගහක් මුල සැතපීච්ච අවස්ථා තියෙනවා, ආරාම නැති අවස්ථාවන් වල වැඩ ඉන්න. ඒකයි උන්වහන්සේගේ මෙහෙය. මම මුල් වීමක් නැහැ, සේවා පද්ධතියක් පමණයි තියෙන්නේ. ඒ කියන්නේ නොඇලෙනවයි කියලා සිද්ධාන්තයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ රජමාලිගාවට ගියා. රජමාලිගාවේ රජ ආසනේ වැඩ ඉන්නවා නොඇලීමේ. ඒක මේ හිතලා මේ කානිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා එහෙම හිතලා නොඇලීමක් නෙමෙයි බුදු කෙනෙක් ළඟ තියෙන්නේ. ඊළඟට ලස්සන දෙයක් දැක්කහම මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේක ඇටකටු සීනවයි කියලා එහෙම නොවැළීමක් නෙමෙයි. තමන්ගේ මනස කැඩපතක් බවට පත් වෙනවා. කන්නාඩි දැකලා තියෙනවනේ. කැඩපතේ කොච්චර අය මූණ බලලා යන්නේ නැද්ද? බලන්න පිටුපස්සට ගිහිල්ලා මොනවක්වත් රැඳිලා තියෙනවද කියලා ෆොටෝ ඡායාරූප. මුකුත්ම නැහැ. ඔබේ මනසත් කැඩවතක් බවට පත් කරගන්න. දැන් නම් හැබැයි ඔය මේ ඇඳුම් විකුණන ආයතනවල කණ්ණාඩි හයි කරලා තිනවලු ගැමරාවල්. ඒකෙන් පරිස්සම් වෙන්න. එතකොට ඒක ගේවයි නම් ඉතින් ෆොටෝ එක හිටිනවා. ඒ ගැමරාවේ තියෙනනේ. නමුත් තමන්ගේ විඥානයේ කැඩවතක් බවට පත් වුණොත් එහෙම එහෙම ඇවිල්ලා යනවා විතරයි රැඳීමක් වෙන්නේ නෑ. ඒක තමයි විඥාන නිරෝධය කියලා කියන්නේ. ඒකයි සංඥා නිරෝධය කියලා කියන්නේ. ඒකයි සංඛාර නිරෝධය කියන්නේ. ඒකයි. ඒ නිසා කැඩපතක් කිජල බඳුනක් වගේ බිල බලනකම් පේනවා, ඉවත් වෙච්ච ගමන් ඒක නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කෙනෙක් හමුවට ඇවිල්ලා කතා කරනකම් ඒ පුජ්‍යලයා හඳුන ගන්නවා, ඔහුට කතා කරනවා, ඔහු ගියපු ගමන් නැහැ. ආයි තව කෙනෙක් ඇවිල්ලා කතා කරනවා, ඔහුගේ ප්‍රශ්න විසඳනවා, ඔහු ගියපු ගමන් ඔහු නැහැ. නවයි පින්නතුන් මෙතන ඇවිල්ලා ඉන්නවා, අපිත් එක්ක ශ්‍රවණය කරනවා, කතා බහ කරනවා. ඔයත් ගියපු ගමන් නැත්තම් අඩු පිරිසක් ආවත් වැඩි පිරිසක් ආවත් කවුරුවත් නැවත් ස්වභාවයෙන් ස්වභාවයමයි. උන්වහන්සේලාගේ සේවය ගහක් වගේ. ගහක් බලන්න නිස්සරණ අධ්‍යාසයෙන් සේවය කරන හැටි සමාජයේ නේද? මල්, ගෙඩි, කොළ, සෙවන, අරටුව සියල්ල ලබා දෙන නිස්සරණ අධ්‍යාසයේ. එතකොට මේ ලෝකේ සේවයක් කරන්න, යමක් කරන්න, හැම දෙයක්ම ගොඩනගන්න මමෙක් ඉන්න ඕනේ කියලා කතාවක් නෑ. මමෙක් ඉන්න මොමනාවක් නෑ. මමෙක් නැති වුණාට පස්සේ වැඩ ගොඩාක් කරන්න පුළුවන්. සේවාවල් ගොඩාක් කරන්නට පුළුවන්. හේතුව මානසික සහනය වැඩිපුර තමන්ට ලැබෙන නිසා. මානසික අසහනය ලැබුණොත් කෙනෙකුට වැඩ ටිකයි කරන්න පුළුවන්. එතකොට මං කවුද වෙන්න ඕන? කොයි වගේ කෙනෙක්ද වෙන්න ඕන? අසම සම කෙනෙක් වෙන්න. දැන් දැනට ඔබව කාට හරි සමාන කරන්න පුළුවන් ඇති. ස්ත්‍රියක් නම් ස්ත්‍රියෙකුට සමාන කරන්න පුළුවන් ඇති. පුරුෂයෙක් නම් පුරුෂයෙකුට සමාන කරන්න පුළුවන් ඇති. අසම සම කෙනෙක් වෙනවා කියන්නේ කාටවත් ගලපන්න පුළුවන් කම නැහැ. හැඩයකින්වත්, ගුණයකින්වත්, කිසිම ස්වභාවයකින් ගලපන්න පුළුවන් කමක් නැහැ. අසම සම සමාන කළ නොහැකි කෙනෙක් බවට පත් වෙන්න ඕන. සමාන කළ නොහැකි කෙනෙක් කියලා කියන්නේ කවුද? කෙනෙක් නෑ. කෙනෙක් නෑ. පුද්ගලෙක් නෑ. කොහෙද නැත්තේ? ඥානය තුල, මනස තුල නෑ. පංච උපාදානස්කන්ධයේ තුල නෑ. නිරෝධයි. පංච උපාදානස්කන්ධය තුල නෑ. නිරෝධයි. නිරෝධය දකින්න හැක් නෑ. නිරෝධය දකින්නේ නිරෝධ වූ ඇසකින්මයි. නිරෝධය දකින්නේ නිරෝධ වූ ඇසකින්මයි. නිරෝධ වූ ඇසකින් නිරෝධය දකිනකොට ඒක ගැටලුකාරක තත්වයක්, ඒ තුල නැහැ. හැබැයි ඇසින් නිරෝධය දකින්න ගියොත් එහෙම මොකද වෙන්නේ? එයාට පේන්න පටන් ගන්නවා ශූන්‍යතාවය, හිස් ස්වභාවය. එතකොට හිස් ස්වභාවයක් බලාගෙන ඉඳලා ඇස්වලට හරි ප්‍රශ්නයක් වෙනවා. එතකොට ලෞතර බුදුහාමුදුරන්ගේ අවබෝධයේ දැස බලන්නේ ලෞතර බුදු ඇසකින් බලන්නේ. ඒක ලෞතර ඇසකින්මයි බලන්නේ. නිරෝධ ඇසකින්මයි බලන්නේ. ඒ නිරෝධ ඇසකින්ම බලනකොට නිරෝධ ඥානයේ දිහා නිරෝධයක්ම පේනවා. එතකොට නිරෝධයෙන් නිරෝධය දකිනවා. ඒක තමයි ඇසිපිය නොහැලා බලාගෙන සිටීම කියලා කියන්නේ. ඇසිපිය නොහැලා බලාගෙන සිටීම කියලා කියන්නේ ඒකයි. ඇසිපිය නොහැලා බලා ඉන්නවා. ඇසිපිය හෙලන්නේ ඇසින් බලනවානේ. එතකොට ඇසින් නෙමෙයි නම් බලන්නේ, ඇසිපිය හෙලෙන්නේ නැහැ. ඇසිපිය හෙලනවායි කියලා කියන්නේ ඇස වරින් වර වැහෙන ස්වභාවයක් තියෙන විවිධ දෘෂ්ටි වලින්. දැන් ඔබේ ඇස දවසට කී වතාවක් ඇහැ වැහෙනවද එක එක දේවල් වලින්? දැන් මේ නිරෝධ ගුණයේදී ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්නවා කියලා කියන්නේ වෙන කිසිවකින් ඇවිල්ලා ආවරණය වෙන්නේ නැහැ. ඉතින් මේක මතු පිටින් ගත්තොත් අපේ මිනිස්සු ඇස් දෙක අරගෙන බලාගෙන ඉන්න පටන් ගන්නවා. මස් ඇස් දෙකෙන්. නේ? අනේ අපේ අය කියන්නේ ඒකයි බුදුහාමුදුරු බුදු වෙලා අනෙවිස ලෝචන පූජාව කළා ගහදියා ඇස් දෙක අරගෙන බලාගෙන හිටිය හත් දවසක්. පවුනේ දුකයිනේ සංවේගයි. පව් අපේ පොඩි අය නෙමේ කියන්නේ. පඬිත් ශාස්ත්‍රයේදී රාජකීය පඬිත් අග්ගමහා පඬිත් කියන නාමය තියෙනවා. බුදුහාමුදුරු ඇස් දෙක අරගෙන බලාගෙන හිටියා. වෛද්‍ය විද්‍යාත්මක පොඩි දැනුමක් තියෙන කෙනෙක් හිටියොත් ස්වාමීන් වහන්සේ නෑ එච්චර හොඳ වැඩක් නෙමේ. ඇසිපිය හෙලන්නේ නැතුව ඉන්න එක පැයක් යමක් දිහා බලාගෙන ඇස් දෙක වේලෙනවා. දවසක් ඉන්න ඇස් දෙක අන්ධ වෙනවා. මොකද හේතු මේ ඇසිපිය හෙලන හැම මොහොතකම කරන්නේ මේ උඩ තියෙන ඇහි පිහාට වලින් ඇවිල්ලා ඇස නිතරම තෙතමනේ ඇති කරන මේ සියුම්ම සියුම් පඩලයක් තියෙන්නේ. ඩක් මේ ඇස් පිළිබඳව වෛද්‍යවරයෙක් පොඩ්ඩක් හමුවලා අහන්න. ඇසිපිය නොහෙලා සිටීම ඇස් අන්ධ කරන සුළුයි. නිසා භෞතිකවාදී විදියට ඒක ගන්න එපා. ඔබටත් හැකිනම් සද්ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔබත් ඇසිපිය නොහෙලා සිටින්න. ධර්මයෙන් ධර්මයේ දෙස, නිරෝධයෙන් නිරෝධයේ දෙස බලා සිටින්න. අන්න ඒකයි ආර්ය ධර්මයේ පුරුදු කිරීම කියලා කියන්නේ. ඒතර ඉඳලා තමයි භාවනාව ලෝකෝත්තර සමාධිය වැඩි වීම. ඈ ලෝකෝත්තර සමාධිය දිහා නිරෝධයෙන් නිරෝධ සංඥාවෙන් නිරෝධ වූ ඇසින් නිරෝධ වූ මනසින් බලාගෙන ඉන්නවා. නිරෝධය දිහා නිරෝධ වූ ඇසකින්ම බැලිය යුතුයි. එක පැත්තක් නිරෝධ කරගෙන හරියන්නේ නැහැ. දර්ශනේ වෙන පැත්තේ නිරෝධය දකිනෝ තමන්ගේ ඇහැ පැත්තේ නිරෝධේ නැහැ සමහර අයගේ. ඇහැ පැත්තෙනුත් නිරෝධයක් තියෙන්න ඕන, දර්ශන පැත්තෙනුත් නිරෝධයක් තියෙන්න ඕන. ඒවිතයි සබ්බ සංඛාර සමතෝ බවට පත් වෙන. දැන් සමහර අපේ පින්නතුන් ඉන්නෝ දේශක පින්නතුන් එහෙමත් ඉන්නෝ මේ ඥානනේ වශයෙන් ධර්මය හොඳින් ග්‍රහණය කරගෙන තිනෝ මේක තමයි වෙන්න ඕන, මේක තමයි අවබෝධ කරගන්න ඕන, මෙතෙන්ට තමයි යන්න ඕන කියලා. තමාගේ දිහා බැලුවාම මේ தත්ත්වය වර්ධනය වෙලා නැහැ. එහෙනම් ධර්මයට සමාන ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන්නේ ධර්මයට සමාන ප්‍රතිපත්තියක් එතන ගොඩනැගෙන්න ඕන. ඥානනයක් ගොඩනැගෙන්න ඕන. ප්‍රතිපත්ති කියලා කියන්නේ අධ්‍යාත්මික ප්‍රතිපත්තිය. බාහිර වෘත ක්‍රමවේද නෙමෙයි. බාහිර හිමින් කතා කිරීම, උඩ වාඩි වෙන්න නැතුව බිම වාඩි වීම, නොකා ඉඳීම. හේවෙන් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ සාමාන්‍ය කටයුතු. අධ්‍යාත්මික වශයෙන් සියල්ල අතහරින්න. විවාහ වෙලා හිටියත් නෝන හරි මහත්තයා හරි දරුවෝ හරි අතහරින්න. නිලතල දානාන්තර දරාගෙන හිටියත් ඒවා අතහරින්න. භෞතිකව නෙමෙයි මනසින් අතහරින්න. ඒ අතර ප්‍රමුඛවම අතහරින්න මමත්වය. අනිත් දේවල් වල බැඳීමේ ශක්තිය ඉතාම අල්පයි. ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. කලාතුරකින් තමයි තමන්ගේ ප්‍රාණයටත් වඩා නේ පණටත් වඩා තමන්ගේ නෝනට ආදරේ අය ඉන්නෝ. පණටත් වඩා තමන්ගේ ස්වාමියාට ආදරේ කරන අය ඉන්නෝ. ඒ කලාතුරකින් නැත්තම් හැම කෙනෙක්ම ප්‍රමුඛව ඉන්නේ තමන්ට තමන් ප්‍රමුඛව ආදරය කරලා තමයි තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මමත්වයේ තමයි තමාට තමා තියෙන බැඳීම තමයි මුලින්ම නැති කරන්න ඕන. මේ මොහොතේ බැඳීම් බලන්න, මේ මොහොතේම ඒවා අතහරින්න. තමන්ගේ ලේ යට මස් නහර විදගෙන ගිහිල්ලා තියෙන දේවල් මොනවද කියලා බලන්න. ඒ තුල තව තවත් දුරට රැඳී සිටීමෙන් ඇතිවන්නා වූ ප්‍රතිඵලය කවරක්ද යන්න පිළිබඳව බලන්න. නිරෝධයෙන් නිරෝධයේ දෙස බලන කෙනෙකුට කිසිදු ආකාරයේ මොලේ කිසිම පද්ධතියක් වෙහෙස කිරීමට අවශ්‍ය කරන්නේ නැහැ. අවබෝධය දක්වා යන කෙනෙකුට යම් වෙහෙසක් ඇති වෙයි. නමුත් අවබෝධයට පත් වූවට පස්සේ නිරෝධයෙන් නිරෝධයේ දිහා බලන කෙනෙකුට කිසිදු මොලේ කිසිදු ඇසකරණාසේ දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රියන් සයට අදාළ කරන පද්ධතියක් වෙහෙස කිරීමට අවශ්‍ය කරන්නේ නැහැ. ලෞතර බුදුහාමුදුරන්ගෙන් කෙටියෙන් විමසනවා, ස්වාමීනි ඔබ කොහොමද මේ සංසාර සාගරේ තරණය කළේ? සංසාර සාගරේ තියෙන ඔබේ මනස ඇතුලේ දැනුත් ඔබ ඉන්නේ සාගරේ. රැඳී සිටියෙත් නැහැ, උත්සාහ කළෙත් නැහැ. ඒක තේරෙනවද? හොඳට ගන්න. රැඳී සිටියෙත් නැහැ, උත්සාහ කළෙත් නැහැ. ඒක හරියට තේරුම් ගන්න. හෑ? දැන් අපි සාමාන්‍ය රැඳී සිටිනවයි කියන එක දන්නවා. රැඳී සිටිනවා, නතර වෙලා ඉන්නවා. හරි. උත්සාහ කරනවා කියන්නේ හරි, ගමනක් යනවා, දිශාවකට යටමුණක් කරා ගමන් කරනවා. ඒ දෙක දන්නවා. රැඳී සිටියේ නැහැ, උත්සාහ කළෙත් නැහැ. එතන ඊළඟට ක්‍රියාවලිය මොකන්ද? ඔන්න දැන් ඔන්න ඔය දහම හරියට ලබා දීලා ඥානනය කරලා විවෘත කළොත් එහෙම අන්න ඔබේ දියවීම ආරම්භ වෙනවා. මනසේ දියවීම ආරම්භ වෙනවා. මමත්වයේ දියවීම ආරම්භ වෙනවා. පුජ්‍යලත්වයේ දියවීම ආරම්භ වෙනවා. දිය වෙන්නට ඉඩ හරින්න. මෙලවට උපත ලැබනකොටම පුංචි දරුවෙක්ගේ ඇස් දෙකේ තිබුණ ස්වභාවිකත්වය. ඒක හැබැයි ඥානණයකින් ඇති වෙච්ච දෙයක් නෙමෙයි. ඒ ස්වභාව ධර්මයෙන්ම ඇති වෙලා තිබුණ ස්වභාවිකත්වය. ඒ නිසා ඔහු ස්ත්‍රියක් නෙමෙයි, පුරුෂයෙක් නෙමෙයි. කුඩා කාලෙම පොඩි ළමයි දන්නේ. චූටි ළමයි ජාතියකට වර්ගයකට මුකුත් නැහැ. ඊට පස්සේනේ හැරෙන්න මේන් ඔය එක එක පද්ධති වෙනස් කරලා ආගම් වලට, වර්ග වලට, ලේබල් වලට තල්ලු කරගන්නේ. අන්නේ පොඩි එක්කන වෙන්න ඔබ අද උපත ලැබපු දරුවා බවට තමන්ගේ ජීවිතේ රිවයින් කරන්න. වීඩියෝ පටයක් නම් මේක, සිනමා පටයක් නම් ඔබේ මේ ජීවිතයේ ගමන මේ දක්වාම, ඒක රිවයින් කරන්න කොහටද? අද උපත ලැබපු දරුව ළඟට යන්න. මේ දින කුණු ගන්දල් එකක්වත් ඒ ළමයා ළඟ නැහැ. ඒ ළමයා බෞද්ධද නැහැ, වෙනත් ජාතිකයේද ආගමිකයේද නැහැ. ළමයලගේ මොනතරම් පිරිසුදු හිතක්. ප්‍රභාස්වර මෙදන් වික්කවේ චිත්තං. මහණනි, මේ හිත හරි ප්‍රභාස්වරයි. මේ හිත කිලිටු වෙන්නේ බාහිර උපක්ලේශ වලින්. බාහිර උපක්ලේශ ටික සියල්ලගෙම නිදහස් වුණොත් එහෙම මොකද වෙන්නේ? අන්න ස්වභාවිකත්වය, ප්‍රභාස්වර භාවය, තථාගතත්වය ලැබෙනවා. එහෙමනම් දැන් ඔබට තියෙන්නේ අස්වාභාවික වෙච්ච මනසක්. ඔබ පැමිණිය යුත්තේ ස්වභාවිකත්වයට. ආපස්සට එන්න ඕන. ඔය ගැටලු ප්‍රශ්න ඔය ඔක්කොම තියෙන්නේ අස්වාභාවික තැන. ස්වභාවික තැන එවනේ. හැබැයි ඒ කුඩා ළමයා ළඟ වෙන බාහිර උපක්ලේශ ටික නැති වුණත් උපක්ලේශ එකතු කිරීමට උමනා කරන මල්ල අරගෙන ඇවිල්ලා හිටියා. මල්ල තරම් තමයි මේට ආවේ. ඊට පස්සේ ක්‍රමානුකූලව පුරව ගන්න ලැහැත්ති වටපිටාවේ තියෙන කුණු කෑලි කටේ දාලා හපල හපල බලලා රස විඳලා කෑ ගහලා පුරුදු වුණා. මල්ල අතහැරියට පස්සේ අර භාවාත්මක ගුණය අතහරිනවා කියන්නේ මල්ල අතහරිනවා. ඉතින් භාවාත්මක ගුණයට තමයි එකතු කරන්නේ පුජ්‍යලත්වයටනේ. ඒ පුජ්‍යල භාවාත්මක ගුණයට එකතු කරනවා. ඒ මල්ල අතහැරියට පස්සේ භාවාත්මක ගුණේ නෑ. ඒ මල්ල තියාගෙන හිටියොත් එහෙම, ඒ මල්ල තියාගෙන යමක් කරන්න ගියොත් එහෙම මේව වුන්නේ නැහැ මට වුන්නේ කියලා අත්හරින්න පටන් ගන්නවා. හේතු සාධක නොමැතිව අතහරින්න, හේතු සාධක දක්වා අතහරින්න එපා. එතකොට ඒක ගැටීමක්, ඒක මතකයක් හැටියට පවතී ඔබට. දැන් බැංකුවට දාන සල්ලි අමතක වෙන්නේ නැහැ නේද? හේතු සාධක දක්වා තැම්පත් කිරීම. එතකොට අපි අඳුනගෙන නැහැ මේ සමාජය තුල හේතු සාධක නොදක්වා අතහරින්න දන්නේ නැහැ. දැන් මිනිස්සුන්ට පින් සිද්ධ වෙනවයි කියපු නිසා තමයි මිනිස්සු දන් දෙන්නේ නේද? හේතු සාධක දක්වා අතහැරීම තමයි දන්නේ. හේතු සාධක නොදක්වා අතහැරීමක් දන්නේ නැහැ. දැන් අපේ අය වැඩිපුරම දන් දෙන්නේ ඇත්ත වශයෙන්ම සංස්කෘතිය මතින් පින් සිද්ධ වෙනවායි කියපු නිසා නෙමෙයිද? ගොඩාක් අය මගේ බඩ පිරෙන්න නෙමෙයි දන් දෙන්නේ පින් සිද්ධ වෙන්න. ඒක තමයි තියෙන ස්වභාවය. පදපරම භාවය කියන්නේ ඒක. හොඳ දේ වුණත් පදපරම වෙලා කරනවා. දැන් ඒක ආගමක කට්ටියට ඌර කන්න එපයි කියලා කිව්වා. ඌර හරාම් වෙලා තියෙන්නේ. ඌර පෙන්නන්න බෑ, ඌරු කන්නේ. බල්ලෝ හරාම් කරලා තියෙන්නේ. බල්ලෙ පෙන්නන්න බෑ, බල්ලු නෑ. ඒ රටවල් වලත් බල්ලු නෑ. දකින්නේ නෑ සතා. බල්ල මේ හරකා වගේ අය එහෙම වෙලා තියෙන්නේ. අනුමැතිය ලැබිලා තියෙන්නේ. කොහොමද වැඩේ? එතකොට ඒක හරකෙක්වත් තියන්නේ නැහැ. චීන වගේ රටවල් වල හදාගෙන තියෙනවා මේ මිනිස්සයා කියන සතාට හැම සතෙක්ම කන්න පුළුවන් කියලා. අර ගස්පණු එකක් තියෙන්නේ නේද? දැන් අපේ රටේ හාමුදුරු කෙනෙක් ওই තායිලන්තෙ ගිහිල්ලා මේ පාන්දර පින්ඩපාති ගියා. මුන්වහන්සේට පෙනේ පුප්පගත්ත ණයක් තමයි දාලා තියෙන්නේ පාත්‍රයට. ඉතින් උන්වහන්සේ කියවල මේ බලන්න කරපු වැඩේ මේ දාන පාත්‍රේ නෙවෙයි ණයක් දැම්මනේ මගේ පාත්‍රේට. ශා කොච්චර දෙයක්ද මෙහි හරි වටිනම ගෑමන්නේ සෑහෙන්න මිලයි ඔය ණයක් කිව්වා. ඈ ඩොලර් ගානක් ගෙවලා ණයක් අරගෙන මේ කරනවා. අට ණයක් හම්බුණා අපිට හම්බෙන්නේ නැහැ ණයක් කලාසුර කිව්වා. මිනිස් සංඥාව කියන එක ලබ්ධික භාවයන් වලට පත්වීම තමයි සීලබ්බත පරාමාස. ඔය සීලබ්බත පරාමාස ගුණයෙන් නිදහස් වෙන්නේ සත්‍ය අවබෝධයපත් උනාට පස්සේ. ඊට පස්සේ තමයි යා ළඟ තියෙන manussකම කියන එක ඇති වෙන්නේ, මන උසස් වෙන්නේ. එතකම් සියලු දෙනාම තිරිසං. manussකම කියන එක මතුනේ නැති වුණොත් ඒ සියලු දෙනාම තිරිසං. මොකද්ද තිරිසං කියන්නේ? තුනයි. සං තිරිසං මේ තුනේ එකතු වෙනවා. මොනවද? ලෝභ ද්වේෂ මෝහ, එහෙම නැත්නම් සුඛ දුක්ඛ උපේක්ෂා කියන මේ තිරිසනේ වැඩ කරනවා. මේ තුනේ වේගයෙන් සැරිසරනවා. මේ තුන රස විඳින, මේ තුන අනුභව කරමින් ජීවත් වෙනවා. තිරිසන් තුනක් අනුභව කරමින් කරුණු තුනක රැඳීමෙන් ජීවත් වෙන නිසා තිරිසන්. ඒ නිදහස් වුණොත් මන පරදවල ගමන් කළොත්, මන උසස් කරගත්තොත් මන උස්ස බවට පත් වෙනවා. ඉතින් මනුස්ස වීමට පුළුවන්කම තියනවා මේ සම්මතයෙන්, භාවාත්මක ගුණයෙන් මිනිසක් භවයක් ලැබපු කෙනෙකුට. මනුස්සෙක් වීමට හැකියාවද? නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන මේ මිනිස්සු අතර මනුස්ස තිරිසන්, මනුස්ස යක්ෂ, මනුස්ස මනුස්ස, මනුස්ස බ්‍රහ්ම කියන වගේ ගුණාංග වශයෙන් බෙදලා පෙන්වුම් කරලා තියෙනවා. මාර කියන්නේ සංකල්පයක්, බ්‍රහ්ම කියන්නේ සංකල්පයක්, දේව කියන්නේ, ගෝඩ් කියන්නේ සංකල්පයක්, අල්හා කියන්නේ සංකල්පයක්. ඒ සංකල්පය වරදක් නෙමෙයි. ඒක හරියට අර පොල්වලට කොකොනට් කියලා කියනවා වගේ කතාවක්. වරදක් නෙමෙයි. හැබැයි වරදක් හැදියට ගත්තොත් ඒක වරදක්. වරදක් හැදියට ගත්තොත් වරදක්. නමුත් ඒක වරදක් නෙමෙයි. දැන් මට නම් මේක සෝබාධමයි කියලා තීරණයකුත් නැහැ. මේක මහා බ්‍රහ්මංගේ කියලා තීරණයකුත් නැහැ. මේක ගෝඩ්ගේ කියලා තීරණයකුත් නැහැ. මේක අල්ලාදීයන්ගේ කියලා තීරණයකුත් නැහැ. ඇයි නැත්තේ? මමෙක් නැති තැන. ඒ නිසා දෙවියන් විසින් මිනිසා මව තිබ්බා නෙමෙයි, මිනිසා විසින් තමයි දෙවියෝ මැව්වේ. මහා බ්‍රහ්මන් මැව්වේ මිනිහා. දෙවියෝ නෙමෙයි මහා බ්‍රහ්මයා මැව්වේ, මහා බ්‍රහ්මයා මැව්වේ මිනිහා. ගෝඩ් මැව්වේ මිනිහා. අල්ලාහ් දෙවියෝ මැව්වේ මිනිහා. දැන් 2000කට උඩින් හිටියේ නෑනේ අල්ලාහ් දෙවියා කියලා කෙනෙක්. නෑ 1000 ගානක් නෑ, තා 1800 ගානක්ද මන්ද ගානක් තමයි වෙන්නේ. එතකොට එයා මැව්වේ මේ 1800 ගානකට කලින්. අර ගෝඩ් මවන්නේ 2014කට කලින්. ඒ ගෝඩ් මැවෙන්නේ මහා බ්‍රහ්මන් අවුරුදු 40,000කට කලින්. එතකොට සෝබාදහම 2600කට කලින්. එතකොට මවන ලද ධර්ම මිනිසා විසින් ස්වභාව ධර්මයේ කියලා එකක් මවනවා. මිනිසා විසින් දෙවියෝයි කියලා කෙනෙක් මවනවා. ඒක දෙන්නේ මේ බුදුදහමේ කියවෙන මනුස්ස ශරීරය අතහැරියට පස්සේ මනෝ ධාතුවක් ගිහිල්ලා යම් සපවත් ස්වභාවයකින් ජීවත් වෙන ගුණයටත් දේව ගුණය කියලා කතා කරනවා. ඒක වෙනම එකක්. නමුත් ඒව විශ්වාස කරන්න හරි ඒව යඩ යඩ ඉන්න හරි දෙයක් නෙමෙයි. අපේ මිනිස්සු අවශ්‍ය කරන දෙයට පිළියම් කරන්නේ නැතුව තුවාලයක් තියෙන මිනිස්සෙක් අර ඌව ඌව කියා ඉන්නේ. වේදනාවක් තියෙන අම්මෝ අම්මෝ කියා ඉන්නේ. දැන් කොන් දෙකක් උමත් තියෙන අම්මෝ අම්මෝ කියා ඉන්නේ. ඉතින් අම්මෝ අම්මෝ කියා ඉන්නක වේදකමක්ද? ඒ වගේ තමයි තේරුමක් නැති ප්‍රාර්ථනාවල් සහ විශ්වාසයන් සහ යදිලි ඔක්කොම අර අම්මෝ අම්මෝ කියන කතාවක් වගේ තමයි. ඔබ ඔබේ මනසට කතා කරන කම්ම ඔබට දෙවියන් මුණ ගැහෙන්නේ නැහැ. මොකද ලෝව දෙවියන් වන්නේ, ලෝව තිරිසන් වන්නේ ඔබමයි. ඒ නිසා ඔබට දෙවියන් වීමේ හැකියාව තියෙන ඔබ ළඟයි ඉන්න දෙවියන්. ඔබ තුනයි ඔබටයි දෙවියන් බවට පත් වෙන්න පුළුවන්. ඔබයි දෙවියෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා වෙන කොහෙවත් කෙනෙක් මෙතෙන්ට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මොහොතේ තමන්ගේ ගතිය බලන්න. ඔය ගතිය තමයි ඔබ ගෙන යන. ඔය ගතිය සුන්දරයිද? ඔය මානසිකත්වය හොඳයිද? තවදුරටත් මේ මානසිකත්වේ මා රැඳී යුතුද? එහෙම නැත්නම් වෙනසක් ඇති කරගත යුතුද? අතීතය සහ අනාගතය වර්තමානයේ භාවිතාවෙන් මනසින් භාවිතා කිරීමෙන් වළකින්න. දැන් ඒක ආරම්භ කරන්න. අතීතය සහ අනාගතය වර්තමානයේ මනසින් භාවිතා කිරීමෙන් වළකින්න. අතීතය සහ හොඳට ගන්න එක මනසට තේරුම් ගන්න. ඒ අර්ථය තමයි තමා තුළ ගොඩනගන්න ඕනේ. ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ ඒකයි. මේ කියන දහම් පදයට අනුව ඔබේ අධ්‍යාත්මික හැඩගස්ස ගන්න. අතීතය සහ අනාගතය වර්තමානයේ කියන මේ තුන් කාලයෙන් මනස ඉවත් කරගන්න. ඒ තුල ඇති දේ ඔබ දකින්න. ඒ තුල ජීවත් වන්න. ඒ කාල තුන නැවත ලබා ගැනීමට බලාපොරොත්තුවකින් තොරවම අත්හැර දමන්න. සම්පූර්ණයෙන්ම අත්හැර දමන්න. අලියුම හෙළන කෙළපිඩක්සේම ඒ ගැන නැවත කල්පනාවක් කරන්නේ. අලියුම ලැබෙන කෙළපිඩක් ආයි නැවත පරීක්ෂා කරන්නවත් ගන්න ඕනේ කියලා අපි හිතන්නේ. නැවතමට ඒක බලන්න ඕනේ කියලා කිසිම අදහසක් නැහැ. ඒකයි කියන්නේ අලියුමලා කෙළපිඩක්සේ කියන්නේ ඒක සම්පූර්ණ අතහැරීමෙන්. අපි හැමදාම අලියුමලා කෙළපිඩක් වගේ කෙළපිඩක් අපි ඉවත් කළා. බලන්න එකක්වත් අපේ විඥානේ තියෙනවද කියලා? නැහැ. කිසිම අපේක්ෂාවකින් තොරව අතහැරපු දෙයක්. ඒ වගේ ඔබ කාලත්‍රය අතහැර දමන්න. කාලත්‍රය අතහැර දමන්න. අලුයමලා කෙළපිඩක්සේ. හැබැයි ඔබ බොහෝ දුරට වර්තමාන කාලයේ රැඳීමට ඉඩයි. අතහරිනවා නම් තුන්කල් අතහරින්න. තුන්කල් දක්නා නුවණ කියලා කියන්නේ එක කාලයක් තුලවත් නොරැඳෙන නුවණ. වර්තමානයේද නොරැඳී තුන්කල් අත්හල කෙනාට ක්‍රියාවක් නැත. ක්‍රියාවක් ඇත්නම් එතන වර්තමාන කාලයේ හෝ අනාගත කාලයේ සිද්ධාන්තයක් ඇති. තුන් කල්ලත් හල කෙනාට පුද්ගලත්වයක් නැත. තුන් කල්ලත් හල කෙනා වීර්ය නොකරයි, අදිෂ්ඨාන බලාපොරොත්තු නොකරයි, ක්‍රියාවාදීන් සහ අක්‍රියාවාදීන් නිදහස්ව සිටී. මොළයට කිසිම බරක්, කිසිම ප්‍රෙෂර් එකක්, ශක්තිය ලබා නොදෙනවා ඇති. ඒ පුජ්‍යලත්වය තුල මවා පෑමක් නොවේ. ඒ පුජ්‍යලත්වයෙන් තොර වීමයි. කිසිදු පුජ්‍යලයෙකු නොවන්න, ස්ත්‍රියක්ද පිරිමියෙක්ද නොවන්න, හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද නොවන්න, මධ්‍යස්ථ කෙනෙක්ද නොවන්න, බලාපොරොත්තු ඇතිව හෝ නැතිව නොසිටින්න, මෙසේ වේවායි මෙසේ නොවේවායි, එසේත් නොව මෙසේත් නොව යයි කිසිදු ආකාරයක ග්‍රහණය නොකරන්න. මානසික ක්‍රියාවලියන් සමුදායෙම නිදහස් වන්න. සමස්ත සියලු ග්‍රහණයන්ගෙන් නිදහස් වන්න. සමස්ත සියලු ග්‍රහණයන්ගෙන් නිදහස් වන්න. කිසිදු ආකාරයකට ග්‍රහණය නොකරන්න. මෙය ඔබට කියන දෙයක් නොවේ. ඔබ තුල ඔබ නොවන කෙනෙකුට කියන ධර්මයක්. මෙය ඔබට කියන ධර්මයක් නොවේ. ඔබ තුල ඔබ නොවන කෙනෙකුට කියන ධර්මයක්. සම්පූර්ණ මෙහෙයවීමේ පද්ධතියෙන් විඥානයෙන් ඉවත් වන්න. ස්වභාවය අනුගමනය කරાવી ස්වභාවයම එයට බිය නොවන්න. ග්‍රහණය කරන හැම දෙයක් තුළම ඔබට බිය ශෝක සංවේග දනවාවි. අතහරින හැම දෙයකින්ම ඔබට නිදහස සැහැල්ලුව සානසීලීත්වය ඇති කරවාවි. හාත්පස නියුණු ගුණය, හාත්පස අත්හල ගුණය, සම්පූර්ණයෙන්ම නිදහස් වුණු ගුණය, අධ්‍යාත්මය තුළ කිසිදු සංඥාවක් නෑ, කිසිම රූපයක් නෑ, කිසිම වේදනාවක් නෑ, කිසිම සංඥාවක් නෑ. අධ්‍යාත්මය තුළ ශූන්‍යාකාරයක්, හිස්ම හිස් බම්බුවක්, බෙනයක්, කොටයක් නම් ඔබ. ඒ තමයි ඔබේ නිදහස, අධ්‍යාත්මික නිදහස. කිසිවෙක් නොවේ සිටිනවා යයි අදහස් කරන්නේ එවිටයි. පිටුපසට යෑමක්, ඉදිරි දෙසට යෑමක්, නතර වී සිටීමක් නැත්නම් එහි තිබෙන්නේ භව නිරෝධයයි, භාවාත්මක ගුණයකට නොපැමිණීමයි. තිරිසම් භවයකටවත්, මනුස්ස භවයකටවත්, දේව භවයකටවත් නොපෙමින සිටීමයි. කිසිම භාවාත්මක ගුණයකට පිවිසීමෙන් වළකින්න. සියලු භාවාත්මක ගුණයන් වලින් නිදහස් වන්න. සංඥාව තුළ කිසිවක් නොරඳවා ගන්න. විඥානයේ තුල කිසිවක් නොරඳවා ගන්න. සිත තුල කිසිවක් නොරඳවා ගන්න. රූප වශයෙන් කිසිවක් නරඳවා ගන්න, රඳවා ගන්නට එපා. නාම රූප වශයෙන් කිසිවක් නරඳවා ගන්න. ධර්මය හැටියට මේ සද්ධර්මයයි කියා කිසිවක් රඳවා නොගන්න. මේ අධර්මයයි කියා කිසිවක් රඳවා නොගෙන සිටින්න. මේ අධර්මයයි මේ ධර්මයයි කියා රඳවා නොගෙන සිටින්න. සිටිනවා යයි කියන තැන කිසිවෙකු නැති බව අත්දැකිය යුතුයි, පැහැදිලි විය යුතුයි. මේ මොහොතේ ඔබේ තුලට පැමිණෙන සිතුවිල්ල නොවේ භාදකේ පුජ්‍යලත්වයයි. සිතුවිල්ල දෙස නොවේ නැඹුරු වන පුජ්‍යලත්වය අතහරින්න. පුජ්‍යලත්වය අතහරින්න. මේ මොහොතේ ඇතිවන භාවාත්මක ගුණය අතහරින්න. ඔබ කිසිවෙකු වීමට උත්සාහ කිරීමයි භාවාත්මක ගුණය. කිසිවෙකු වීමට උත්සාහ නොකරන්න, කිසිවෙකු නොවීමටම උත්සාහ කරන්න. කිසිවෙකු නොවන මොහොතේම උත්සාහයද අතුරුදහන් වනු ඇති. මේ මොහොතේ කිසිවෙකු වී සිටියදයි පරීක්ෂා කර බලන්න. කෙනෙක් වූවා නම් ඒ කෙනාට ජරා මරණ යුක්තයි. ඒ කෙනාට බොහෝ දුක් විඳීමට එය හේතුවක් බවට පත් වෙනවා. කිසිවෙකු නොවන්න කිසිවෙකු වීමට නොපතන්න, මාර්ගඵලලාභියෙක් වීමට නොපතන්න. ආර්ය ශ්‍රාවකත්වයක් ලැබීමට නොපතන්න. මේ වගේ කෙනෙක් වීමට ඕනේ කියලා නොපතන්න. සියලුම ප්‍රාර්ථනාවන් වලින් නිදහස් වීම ආර්ය භූමියයි. සියලු ප්‍රාර්ථනාවන් වලින් නිදහස් වීම අතහැර භූමිය, අත්හල භූමියයි. අත්හල භූමිය තුල වැඩෙන්න. සියල්ල අතහැරිය භූමිය තුල වැඩෙන්න. සියල්ල අතහැරිය ආත්මීය ගුණය තුල වැඩෙන්න. සියල්ල අතහැරිය ධර්මතාවය තුල වැඩෙන්න. සියල්ල අතහැරිය මනස තුල රැඳෙන්න. සියල්ල අතහැරිය මනස තුල වැඩෙන්න. සියල්ල අතහැරිය මනස ස්පර්ශ කරන්න. එම ස්පර්ශය විශේෂයෙන් හඳුනා ගැනීමක්, එම ස්පර්ශය විශේෂයෙන් අත්දැකීමක්, එම පාත්‍ර වීම විශේෂයෙන් පත්වීමක්, ඒ තුල කිසිවෙත් නැත. එය ලබන්නේ කොහෝ, විඳින්නේ කොහෝ, මෙහෙවන්නේ කුවේ තුල නැත. එබැවින් එය ශාන්තය, ප්‍රණීතයි. ඔබ ඒ තුල වැඩෙන්න, ඒ තුලට සමීප වන්න. එය පැවැත්වීමට හෝ නොපැවැත්වීමට, මෙසේ වේවා මෙසේ නොවේවා යන අදහස් වලින් නිදහස්ව සර්වාකාරයෙන් හාත්පස නිදහස් වූ බලන කිසිම පැත්තක කිසිදු බැඳීමක් නැති, කිසිදු ගැටීමක් නැති පුජ්‍යල විඥානයක දෘෂ්ටියකින් නොබලන දැක්මක්, දෘෂ්ටියක් ග්‍රහණය නොවන දැක්ම, දෘෂ්ටි සෝදනය කරන්න, දෘෂ්ටි නැතිව බලන්න, සංකල්ප නැතිව බලන්න, වචන නැතිව බලන්න, දෘෂ්ටි නැතිව බලන්න, සංකල්ප නැතිව බලන්න, වචන නැතිව බලන්න. එයයි තථාගතත්වය. දෘෂ්ටි නැත්නම් එතන මම නැත. සංකල්ප නැත්නම් එතන මම නැත. වචන නැත්නම් එතන මම නැත. මමත්වයෙන් තොරව බැලීම යනුයයි. එසේ දැකීම වර්ධනය කරගන්න. එසේ වූ සමාධිය වර්ධනය කරගන්න. දෘෂ්ටි වලින් තොර වූ දිට්ඨිංච අනුපගම්ම සීලය වර්ධනය කරගන්න. දෘෂ්ටි නැති සීලය වර්ධනය කරගන්න. පඤ්ඤා විමුක්ති ප්‍රඥාව කියන එක තුල කිසිදු ධර්මයක් ග්‍රහණය කර නොගත් ඒ සම්මා සම්බුද්ධ ගුණය වැඩෙන්නට ඉඩ හරින්න. කිසිදු දෙයක් බුද්ධි නොකරන ලද ගුණය සම්මා සම්බුද්ධ ගුණය. කිසිදු දෙයක් දෘෂ්ටි නොකරන ලද ගුණය සම්මා දිට්ඨික ගුණය. කිසිම සංකල්පයක් ග්‍රහණය නොකරන ලද ගුණය සම්මා සංකප්පය. කිසිදු වචනයක් ග්‍රහණය නොකරන ගුණය සම්මා වාචා ගුණය. කිසිදු සමාධියක් ග්‍රහණය නොකරන ගුණය සම්මා සමාධි ගුණය. කිසිදු සිහියක් ග්‍රහණය නොකරන ගුණය සම්මා සති ගුණය. කිසිම ක්‍රම වේදයක් ග්‍රහණය නොකරන ගුණය සම්මා කම්මන්ත ගුණය. කිසිදු ජීවන ස්වභාවයක් එහි නොපවත්නා ගුණය සම්මා ජීව ගුණය. කිසිදු උත්සාහයක් නොපවත්නා ගුණය සම්මා වායාම ගුණය. දහමට අනුවම මනස මෙහෙවන්න. දහමට අනුවම නුවණ මෙහෙවන්න. දහමට අනුවම භාවනාව මෙහෙවන්න. භව නිරෝධයක් භාවනාව තුළින් ලබන්න. සියලු භාවිතාවන්ගෙන් වළකින්න. විදර්ශනා විපස්සනා භාවනාව යනුයයි. සියලු භාවිතාවන්ගෙන් නිදහස් වන්න. සියලු භාවනා අත්හරින්න. අතහැරීමේ භාවනාව පුරුදු කරන්න. සියලු පුරුදු කිරීම් වලින් නිදහස් වන්න. නිදහස් වීමේ පුරුදු කිරීම පුරුදු කරන්න. සියලු ග්‍රහණයන්ගෙන් දුරවන්න. සියලු ග්‍රහණයන්ගෙන් දුරු ස්වභාවය ග්‍රහණය කරන්න. සියලු ක්‍රියාවන්ගෙන් නිදහස් වන්න. සියලු ක්‍රියාවන්ගෙන් නිදහස් වූ ක්‍රියාව තුල ඔබ ක්‍රියා කරන්න. එම කාරණා පිළිපැදිය හැක්කේ ඔබ නොවුනොත් පමණයි, මම නොවුනොත් පමණයි. මම නොවී මනසට පිවිසෙන්න, මම නොවී ඇස කන නාස දිව ශරීරයට පිවිසෙන්න, මම නොවී හදවතට පිවිසෙන්න, මම නොවී ඥානයට පිවිසෙන්න, මම නොවී සියලු ධර්මතා අභියසට පිවිසෙන්න ඔබට තථාගතත්වය පෙනෙනු ඇති. ස්වභාවිකත්වයේ තුල ලස්සන හෝ අවලස්සන දේවල් නැත. ස්වභාවිකත්වයේ තුල දුක හෝ සැප නැත. ස්වභාවිකත්වයේ තුල කිසිදු ප්‍රභේදනයක් නැත. ස්වභාවිකත්වයේ තුල තමන්ගේ අන් අයගේ දේවල් නැත. සියලු ප්‍රභේදන වලින් නිදහස් වූ පූර්ණ නිදහස ලබන්න. පූර්ණ නිදහස ලබන්න. පූර්ණ නිදහස තමාට ලබන්න පුළුවන් කමක් නැහැ. තමා කියන කෙනා සිටින තුරු ලැබෙන්නේ අර්ධ නිදහසයි. මමත්වයේ අත්හල විට පූර්ණ නිදහසයි. පුජ්‍යලත්වය අත්හල විට පූර්ණ නිදහසයි. එම නිදහස පූර්ණවත් විඳින්න, පූර්ණව ගොඩනගන්න, පූර්ණව භාවිතා කරන්න, බහුලව වඩන්න. කිසිදු දෘෂ්ටියක එළඹ නොගන්න. අතීතයේ සිදුවන, අතීතයේ සිදුවන, අනාගතයේ සිදුවන, වර්තමානයේ සිදුවන සියල්ල ඥානනය කරන බවන්න. කිසිදු දෙයක් හොඳ හෝ නරක නොවේ. හොඳයි කියන්නේත් මාතුල අවිද්‍යාව, ඒ දේ නරකයි කියන්නේත් මාතුල අවිද්‍යාවයි. ඒ නිසා මා කිසිදු දෙයක් මෙසේ වේවායි සිතීම වරදක්, මෙසේ නොවේවායි සිතීම වරදක්. එසේත් නොවේ මෙසේත් නොවේ ස්වභාවයෙන් මොහි සිදුවේවායි සිතීමද වරදක්. සමස්ත චින්තනයම වරදක්. සියල්ල අතහැරීමට වීරය කරන්න. එය සම්‍යක්. ව්‍යායාමයක් බවට පත් වෙනවා ඇති. සියලු දෘෂ්ටීන් වලින් නිදහස් වීමට තමන්ගේ දැක්ම යොමු කරන්න. එය සම්‍යක්. දිට්ඨිය උදා කර ගැනීම උදෙසා දෘෂ්ටි විසුද්ධියක් සඳහා ඒ උපකාර වෙනවා ඇති. ස්වභාවයෙන් මනස පහලට ඉන්ද්‍රයන්ට ඇදගෙන යන්න දරන හැම ප්‍රයත්නයකදීම ඔබගේ සම්‍යක් ඥානය, සම්‍යක් ව්‍යායාමය, සම්මා දිට්ඨික ගුණය, ධර්මානුකූල ප්‍රතිපත්තිය තුළ එය පවත්වන්නට, දියුණු කරන්නට කැපවීම කරන්න. එය මමත්වයෙන් තොරව අධිචිත්තයකින්, අධිඥානයකින්, විශේෂ දැක්මකින් යුක්තව එය සිදු කරන්න. මම කිසිවෙකු වී ඇද්දැයි විමසා බලන්න. මම යමෙකු වීමට උත්සාහ කරනවාදැයි බලන්න. කෙනෙක් වී ඇත්නම් ඒ තුළින් නිදහස් වන්න. යමෙක් වීමට උත්සාහ කරනවා නම් ඒ තුළින් නිදහස් වන්න. සියලු සංස්කාරක පින්ඩයන්ගෙන් නිදහස් වෙන, සියලු සැකසීම් වලින් නිදහස් වෙන්න. සියලු සංශෝධනයන්ගෙන් නිදහස් වෙන්න, සියලු විඳීම් වලින් නිදහස් වෙන්න. ඉන්ද්‍රයන් වලින් එහා ස්වභාවය පිළිබඳව බලන්න, දකින්නත් විඳින්න. ඔබ ඉන්ද්‍රයන් වලට ඇද ගන්න බලන හැම මොහොතකම ඔබගේ ගුණය, ඥානය, බලය ඔබ ඉන්ද්‍රයන් වලින් එහාට යොමු කරන්න. ඒ පුජ්‍යල මෙහෙවීම නොවන බවටත් වග බලා ගන්න. තමා තුළ ඇති සියලු ශක්තියෙන් සද්ධර්මය වෙනුවෙන් පරිත්‍යාගශීලී වන්න, සියලු වීරයන් එයට යොදවන්න. එම වීරය පුජ්‍යලත්වයේ අභිභවා යෑම සඳහාම ගොඩනගන වීරයක් බවට පත් කරගන්න. කිසිවෙකු සිටියේදැයි මා තුල කිසිවෙකු සිටියේදයි පරීක්ෂා කර බලන්න. මා කිසිවෙකු වී රැඳී සිටියේදයි බලන්න. කිසිදු ගුණයක, කිසිදු භාවනාවක, කිසිදු සමාධියක, කිසිදු වීරියක ග්‍රහණය කරගෙන රැඳී සිටියේදයි බලන්න. සියලු ග්‍රහණය කිරීම, සියලු සංස්කරණ ග්‍රහණය කීමක් යනු සංස්කරණයක්. ඒ සංස්කරණයෙන් තමන්ගේ සිහිය නිදහස් කරගන්න, තමන්ගේ සිත නිදහස් කරගන්න, තමන්ගේ විඥානය නිදහස් කරගන්න. කරන්නෙකු නොමැති තැනින් ක්‍රියා කරන්න. ස්වභාවයට සියල්ල බාර දෙන්න, ස්වභාව ධර්මයට සියල්ල බාර දෙන්න. ඔබගේ ඥානය ස්වභාවයට අත්හරින්න, ඔබගේ මනස ස්වභාවයට අත්හරින්න, ඔබගේ පැතුම් ස්වභාවයට අත්හරින්න. ඔබ ක්‍රියා කරවන්නෙක්කෝ නොකරවන්නෙක්කෝ පතන්නෙක්කෝ කිසිදු ආකාරයේ මෙදිහත්කරුවෙකු හෝ වෙනස් කරන්නෙකු හෝ නොවන්න. සෑම විටම ධම්ම අනුධම්ම ප්‍රතිපත්තික වන්න. ධර්මය සිහි කරන්න, ධර්මයට අනුව මේ මොහොතේ මගේ මනස පවතිනවාද? එයයි ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. කායික වශයෙන් නොව ඥානමය හා මානසික වශයෙන් ධම්මානුධම්ම ප්‍රතිපත්තිය අධ්‍යාත්මය තුළ පුරුදු කරන්න. නිතරම කාලත්‍රය ඉක්ම වූ, වේදනාත්‍රය ඉක්ම වූ ගුණයක ඔබේ මනස, මමත්වය ඉක්ම වූ ගුණයක ඔබේ මනස, භාවාත්මක ගුණ ඉක්ම වූ ස්වභාවයක ඔබේ මනස, නොමනස වූ අවස්ථාවක පවත්ව ගන්න. ඒ කියන්නේ මා මනෝමය ස්වභාවයන් කිසි ආකාරයක නොමැති අවස්ථාව නොමනසයි, මනසක් නොවේ. එහෙමත් නැත්නම් චේතෝ විමුක්තියයි. ඒ චේතෝ විමුක්ති කිසිවකට බැස නොගන්නා ලද විමුක්තිදායක ස්වභාවයම ඔබේ ඥානය, මනස, ගුණයන් පාත්ව ගන්න. එයයි ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. බිඳෙන සෑම මොහොතකම ධර්මය මෙනෙහි කොට ඒ ගුණයට පමුණවා ගන්න. මරණයට බිය නොවන්න. මැරෙන සියල්ල මාරයට අතහරින්න. ඒ තුල එළඹ ගැනීමට මාහට කිසිදු අයිතියක් නැති බව දකින්න. එයට බිය නොවන්න. මාරයාට අයිති සියල්ල රැගෙන යනතුරු ඔබ නිහඬව සිටින්න. ඔබේ සිතේ තැතිගැන්මක්, භීතියක් එයට ඇති කර නොගන්න. ඔබ මනසින් මැරෙන්න, මමත්වයෙන් ඔබ මිය යන්න සූදානම් වන්න. ඔබ සැබවින්ම මමත්වයෙන් මිය යන්න, මනසින් ඔබ මිය යන්න. එවිට ඔබ කිසිවෙකු නොවෙනවා ඇති. අධ්‍යාත්මික මරණයට බිය නොවන්න. ඔබට අවිද්‍යාත්මක ජීවිතයකට වඩා ඒ අවිද්‍යාත්මක මරණයෙන් පසුව ලැබෙන විද්‍යාත්මක ජීවිතය සුවදායි. ඒ නිසා අවිද්‍යාත්මක ජීවිතයේ මිය යාම සිදුවන්නට ඉඩ හරින්න. අධ්‍යාත්මිකව මිය යන්න. ඔබ හැදු වැඩු දෙමෝපියන්ට මේ මානසික ශක්තිය කුසලය සසර සිටී නම්, ඒ අයට සැප පිණිස, සුජීවත්ව සිටී නම්, දිගාසරි සම්පත් පිණිස, ධර්මවබෝධය පිණිස, අප හැම දෙනාගේම මෝපියන්ට මේ ආශිර්වාද බලයක් වේවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ අසහාය ශාස්ත්‍රෝන් වහන්සේ ලොවට හෙළිකළ ඒ සිසන් ධර්මය රැකදුන් ආර්ය පරම්පරාවට ගුරු පරම්පරාවට නමස්කාරයක්ම වේවා. ඒ වගේම ඒ ආර්ය ධර්මයන් ප්‍රගුණ කර ගැනීම සඳහා මෙම ශාලාවන් ඉදිකර ගැනීමට නන්නයුරින් සහයෝගය දුන්නෝ ඒ සියලු දෙනාටත්, ඒ වගේම ස්වාමීන් වහන්සේට පහසුවෙන් වැඩ සිටීම සඳහා සම්පූර්ණ ධන පරිත්‍යාගයෙන් එය පිළිසතර කර දීමට ස්වාමීන් වහන්සේට වැඩ සිටීමට ආවාසයක් නිර්මාණය කර දීම සම්බන්ධයෙන් පින්වත් චන්දන තිසේරා මැතිතුන්ටත්, ශාමලී තිසේරා මැතිණිය සහයම පවුලේ දූ දරුවන් හැමටත්, ඥාතීන් හැමටත් පින් දෙමින් මෙම ශාසනික මෙහෙවරයන් කිරීමට නන්නයුරින් සහයෝගය දෙන සෑම සියලු දෙනාටමත් කායික හා මානසික සහනය පිණිස සියලුම සත් ප්‍රාර්ථනාව සඵල කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වතුන් සෑම සියලු දෙනාටම ශ්‍රී සත් ධර්මය දෙලව හිත පිණිස වැඩ පිණිස පවතිවා. තෙරුවන් සරණයි.